ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් වාසනාවන්ත මේ පින්නතුන් අද දින මේ උඳුවක් දිනේ නිමිති කරගෙන නිවෙස්වල ඉඳලා සිල් සමාදන් වෙච්ච අවස්ථාවේ බලාපොරොත්තු වන්නේ උදෑසන කාලයේ සිද කෙරෙන ධර්ම දේශනාවටත් භාවනා වැඩසටහනටත් සහභාගී වෙනටයි බලාපොරොත්තු වන්නේ. ඇනහයිම්හි ශ්‍රී රතන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේහි ස්වාමීන් වහන්සේලාගේ මෙහෙවීමෙන් සිදු කරන මේ උතුම් කුසල කර්මයට ඔබ සහභාගී වෙන අවස්ථාව. ඉතින් අද ඔබේ නිවස විහාර මන්දිරයක්, බුද්ධ මන්දිරයක්, විහාරස්ථානයක් කරගෙනයි ඔබ අද මේ උපෝසත සීලය සමාදන් වී සිටින්නේ. අප මේ ලෝකයේහි මනුෂ්‍යයන් වෙලා මනා බුද්ධිය සහිත විපදුනේ සසර කලාව ලොකු පුණ්‍ය කර්මයක ආනිසංස විදියට. අපි සම්පූර්ණ මනුෂ්‍ය ජීවිතයක් ලැබුවා විතරක් නෙවෙයි, මේ ලෝකයේ පහළ වෙනකොටම සාරසංඛේ කල්පලක්ෂයකට අධික කාලයක් බුද්ධ කාරක ධර්මයන් සම්පූර්ණ කළා. ලෝකයට ධර්මය දායාද කරපු උත්තමයන් වහන්සේ කෙනෙක්ගේ සම්බුදු සසුන තියෙන කාලෙක ඒ ධර්මය අහන්නට ලැබෙන සමයකයි ඔබත් මාත් මේ ලෝකෙ ඉපදුනේ. අන්නේ ධර්මය ලැබෙන අවස්ථාව අතිශය දුර්ලභ අවස්ථාවක් විදියටයි ධර්මය සඳහන් වන්නේ. ලෝක යථාර්ථය තේරුම් ගන්නත්, අපේ ජීවිතයේ සැබෑ ස්වභාවය තේරුම් ගන්නටත්, දුකෙන් නිදහස් වෙනටත්, ඒ වගේම සසර ගමන සුවපත් කරගන්නටත්, සසර ගමනින් සම්පූර්ණම නික්මෙන්නටත්, නිවැරදි දහම් මඟ අසන්නට ලැබෙන සමයකයි ඔබත් මාත් ජීවත් වෙන්නේ. ඉතින් බෞද්ධ නාමයෙන් අපි මොන දේ කළත් ඒ අවසාන ප්‍රතිඵලය අපේ හිතේ මානසික සතුට, ආධ්‍යාත්මික සුවය වැඩි වෙන්නට ඕන. අනෙක් පැත්තෙන් අපේ හිතේ තියෙන රාගාදී කෙලෙස් දහම්, තෘෂ්ණා දෘෂ්ටි ආදී උපක්ලේශයන් අපේ හිතෙන් ටිකෙන් ටික දුර වෙන්නට ඕන. මේක තමයි පින්නතුන් අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. අපි කුඩා කාලේ පටන්ම ජීවිතේ බලාපොරොත්තු වුණේ සතුට සැනසීම. කුඩා කාලේ අපි සෙල්ලම් බඩු පරිහරණය කිරීමෙන් ඉඳන් ඊට පස්සේ පාසල් යාම, විභාග සමත් වීම, උපාධි ගැනීම, රැකිරක්ෂා ලැබීම, විවාහ ජීවිතවලට පත්වීම, දරුවන් ලැබීම, ධනෙ ලැබීම, මේ හැම දෙයකින්ම ඔබ බලාපොරොත්තු වෙන ජීවිතයේ සතුට. පින්තුනේ කල්පනා කරලා බලන්න, ඔබ ජීවිත කාලෙම හොයාගෙන ගිය මේ සතුට ඔබට එන්න එන්නම වැඩි වුණාද අඩු වුණාද කියලා බලන්න. මේක බලන එක නිර්ණායකයක්. අපි පරිහරණය කරන බඩු භාණ්ඩ, ඇසුරු කරන පුද්ගලයන්, විශේෂයෙන් අපේ මේ ශරීරය දිහා බලනකොට කල්පනා කරලා බලන්න අපට කොයි තරම්නම් අපේ සතුට වැඩි වෙනවද අඩු වෙනවද කියලා. පින්නතුනි බොහෝ විට ලක්ෂණය තමයි අවුරුදු 25ක් නැත්නම් 40ක් වගේ කාලයක් වෙනකන් ටිකෙන් ටික අපේ ජීවිතයේ සතුට වැඩි වෙනවා. නමුත් ක්‍රමානුකූලව අපේ ජීවිතවල සතුට අඩු වෙන ගතියක් තියෙනවා. ඇයි මේකට හේතුව? මේකට හේතුව තමයි පින්නතුනි යම්කිසි කෙනෙකුගේ ජීවිතයේ වියපත් වෙන්න වෙන සතුට අඩු වෙනවා කියලා කියන්නේ ඒ පුද්ගලයා ජීවිතේ වැඩිපුර බලාපොරොත්තු තියාගත්තේ බාහිර බඩමුට්ටු පුද්ගලයන් සහ ඒ වගේම මේ ශරීරය. අන්න ඒ දේවල් තමන් කැමති විදිහට නොපවතිනකොට දිනෙන් දින වියපත් වෙනකොට අර ජීවිතයේ ඉතිමිච්ච සතුට ටිකෙන් ටික අඩු වෙන ගතියක් තියෙන්නේ. මෙන්න මෙවැනි ලෝකයකට බුදුරජාණන් වහන්සේ අපට සැබෑ සදහම් මාර්ගයක් දුකෙන් නිදහස් වීමේ මාර්ගයක් දිනෙන් දින සතුට දිනු කර ගැනීමේ ක්‍රමයක් උන්වහන්සේ දේශනා කළා. සාරසංඛේ කල්පලක්ෂ්‍ය සුවිශාල පරිත්‍යාගයන් කරලා දාන ආදී බුද්ධකාරක ධර්මයන් සම්පූර්ණ කළා. සුවිශේෂී කැපවීමක් කළා. බුදුරජාණන් වහන්සේ අපට අනාවරණය කළ දුන්නේ මේ සතුට ලබන ක්‍රමය. භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ මිනිස්සු ජරා මරණ වලින් නික්මෙන්න කියලා හිතාගෙන මහලු වීම, ලෙඩ වීම ආදී මේ දුක් වලින් නිදහස් වෙන්න ඕන කියලා මිනිස්සු කරන්නේ. ඒ වගේ ලෙඩ වෙන, මහලු වෙන, දිරාපත් වෙන දේවල්ම ළඟා කර ගැනීම කියලා. මෙන්න මේ වෙන තත්ත්වයක් මත දිරාපත් නොවන යමක් තියෙනවා නම් අන්න ඒ දේ ලබා ගන්න මාවතයි බුදුහාමුදුර අපට පැහැදිලි කළේ. ඒ සම්පූර්ණ මනදා පවත්ිනේ පින්නතුනි අපේ සිතේ කොයිතරම් දුරට ලෝභ, ద్వේස, මෝහ කියන සංයෝජන ධර්ම අඩු වුණාද නැත්නම් තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු වුණාද කියන කාරණිය මතයි සැබෑ සතුට තීරණය වෙන්නේ. අපි ජීවිතේ අපේ අභ්‍යන්තරයේ පැත්තට හැරෙනකොට කොයිතරම්නම් තමන්ගේ සිත ගැන හිතලා සතුට වෙන්න පුළුවන්ද? මෙන්න මේක තමයි සැබෑ සාර්ථකත්වය කියලා කියන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ අපි බාහිර පරිසරයට වෙන්න ඕන යුතුයකම් වගකීම ආදී ඊට කරන්නේ නැහැ කියන එක නෙවෙයි මේ කියන්නේ. අපි අධ්‍යාපනයෙන් ඉදිරියට යනවා, වේ සමාන්ස වෙලා ධනෙ උපයනවා, ඒව නිසි ආකාරයෙන් පරිහරණය කරනවා, යුතුයකම් කරනවා. ඒ කරන අතරේ අපේ ජීවිතයේ ආධ්‍යාත්මික දියුණුව අපි ඉහළම තැනක තියාගන්නට ඕන. මානසික සතුට ඉහළින්ම ලැබෙන ආකාරයට නිතරම අපේ ජීවිත පාත්තා ගන්නට අප දක්ෂ වෙන්නට ඕන. ඉතින් අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේ අපට සැබෑ ලෙසම අපේ ජීවිතයේ සාර්ථකත්වයට පත් කරගන්නට දේශනා කරපු භාවනා මාර්ගය, ආධ්‍යාත්මික ගමන් මඟ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නටයි අප බලාපොරොත්තු වන්නේ. ඉතින් පින්නතුන් මේ වැඩසටහන විහාරස්ථානයේ ඉඳගෙනම සම්බන්ධ වෙන වැඩසටහනක් කියලා හිතලා බාහිර වැඩ කටයුතු පසෙක තියලා අඛණ්ඩව මේ වැඩසටහන සමග සම්බන්ධ වීමට අදිස්ථාන කරගන්න. මේ කියන දේවල් හොඳට අහුම්කන් දීමටත්, මේ අතරේ කරන භාවනා කමටහන් පුහුණු කිරීමටත් ඔබ කැප වෙලා කටයුතු කරොතින් තමයි මේ ගත කරන කාලයෙන් සැබෑ ප්‍රයෝජන අපට ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. පින්නතුනි මේ ලෝකෙ ඉපදෙච්ච බුද්ධිමත් මිනිසෙක් වශයෙන් අපට මේ ජීවිතයෙන් ලැබෙච්ච වටිනාම සම්පත්තිය සද්ධර්මය, අපේ දේශවාණ වලින් අහන උතුම්ම දේ සවනානුත්තරිය දේ බවට පත් වෙන්නේ ධර්මයේ ශ්‍රවණය කිරීම. ධර්මයේ ස්වභාවයක් තමයි ඒ දහම හරියට මහා සාගරය වගේ, සාගරයේ වෙරළේ පටන් ටිකෙන් ටික ගැඹුරට යන වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් අනුකුබ සික්ඛා මන ශික්ෂාවෙන් ටිකෙන් ටික ගැඹුරට යනවා සීලයෙන්. ඒ වගේම ප්‍රතිපදාවෙන් ටිකෙන් ටික ගැඹුරට යනවා, ප්‍රඥාවෙන් ටිකෙන් ටික ගැඹුරට යනවා. මෙන්න මේ ගමන මඟ ආරම්භයේ ඉඳන්ම ටිකෙන් ටික අපි මනවින් තේරුම් ගන්නට ඕන. මේ පිනතුන් බොහෝ විට ධර්ම දේශන හල තියෙනවා, විවිධ ස්ථානවල ධර්ම කරුණු විවිධ ආකාරයෙන් ඔබ අසහා දැනගෙන ඇති. නමුත් අපි දක්ෂ වෙන්නට ඕන ඒ අප අසහා දැනගත්තු ධර්මය කොහොමද නිවැරදි ලෙස පෙළගස්සලා ටිකෙන් ටික අපේ ජීවිතයේ සාර්ථකත්වය ඔස්සේ ගැඹුරට යන්නේ කොහොමද කියන එක ගැන අපට පැහැදිලි අවබෝධයක් තියෙනට ඕන. අන්න එතෙන්දි පින්නතුනි සිගහලෝවාද සූත්‍ර වැනි දේශනාවලදී පැහැදිලි කරනවා මේ ලෝකයේ බිහිවෙච්ච කෙනෙක් විසින් විශේෂයෙන් උත්තරී මනුෂ්‍ය ධර්ම උසස් මිනිස් දහම් අපේක්ෂාවෙන් කටයුතු කරන අය ඉන්නවා. තමා ලබා තියෙන මේ මනුෂ්‍යත්වයේ ඉහළම තලයකට ගන්නට බලාපොරොත්තු වෙනවා. නමුත් පින්නතුනි ඒ උත්තරී මනුෂ්‍ය ධර්ම වලට පත් වෙන කලින් අපේ ළඟ මිනිස් දහම් මනුෂ්‍ය ධර්ම කියනව තියෙනට ඕන. සිගහලෝවාද සූත්‍රයෙන් විස්තර කරනවා අපේ ජීවිතයේ මුලින්ම අපි උපදවා ගත යුතු කාරණා පිළිබඳව. ඒ තමයි සතර කර්ම ක්ලේශ වලින් අපි දුර වෙන්නට ඕන. ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාම සේවනය, බොරු කීම කියන මෙන්න මේ හිතේ ලස්සන නැති කරන කරුණු හතරක් තියෙනවා. මේ හතරෙන් අපි හැකිතාක් දුරට වෙන් වෙන්නට ඕන. මේවට කියන්නේ හිත කිලිටි කරන ධර්මයන් කියලා. ප්‍රාණඝාතය කරනකොට, සොරකම් කරනකොට, වැරදි කාම සේවනය දෙනකොට, බොරු කියනකොට මේ දේවල් වලින් අපේ හිතේ ලස්සන නැති වෙනවා. හිතේ ලස්සන නැති වුණොත් හිතේ සතුට නැති වෙනවා. ඒ මානසික ස්වභාවය අපේ ශරීරයටත් බලපානවා. අපි ඇසුරු කරන පරිසරයට පුද්ගලයන්ට ඒ අපේ කිලිටි වෙච්ච සිත බලපානවා. ආරම්භයේදීම මෙන්න මේ කරුණු හතරෙන් අපේ හිත මුදවා ගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. අඩුපාඩු තිබුණත් දිනෙන් දින අඩුපාඩු හදාගෙන අපි නිවැරදි වෙන උත්සාහ කරන්නට ඕන. ඊළඟ කාරණය තමයි භාගතුන් වහන්සේ දේශනා කරනවා සතර අගතියෙන් වෙන් වෙන්න කියලා. අප යමක් කරද්දී අපි ඒක කරන්නේ ඡන්දය නිසාද, බය නිසාද, ද්වේෂය නිසාද, මෝහය නිසාද කියලා අපි බලන්නට ඕන. යම් කටයුත්තක් කරද්දී, යම් තීරණයක් ගනිද්දී ඒක කරන්නේ අපි එක පක්ෂයකට අගතිගාමී වෙලා දැඩි ආශාව නිසාද, අමනාපය නිසාද, බිය නිසාද, මෝහය නිසාද කියලා අපි බලන්නට ඕන. අන්න එහෙම බලල මේ සතර අගතියෙන් සීමාව ඉක්මවල යන මේ කරුණු හතරෙන් හැකිතාක දුරට අපි මිදෙන්නට ඕන. එකෙන් කියන්නේ ඡන්ද ද්වේෂ ආදිය සම්පූර්ණයෙන් නැති කරගන්න කියන එක නෙවෙයි කියන්නේ. ඒව සීමාන්තික විදියට ගිහිල්ලා තමා වටා පිටා ඉන්න අයට බාධාවක් වනසේ මේව අපි කරන්න හොඳ නැහැ. එතකොට සතර අගතියෙන් දුර වෙන්නටත් ඕන. ඊළඟට සඳහන් කරනවා අපාය මුඛවලින් වෙන් වෙන්නට කියලා. රහමෙර පානය, රාත්‍රී වීථි සංචාරය, ඒ වගේම සෝදුවට තියෙන ආසාව, ඒ වගේම නාට්‍ය ආදිය බලන්ට නිතර බැහැරට යෑම, මෙන්න මේ වගේ කරුණු සඳහන් කරන්නේ අපායට යන්න තියෙන දොරටු විදියට. මෙන්න මේ කරුණවලින් තුයෙන් වෙන අපට බුදුහාඳුරෝ දේශනා කළා. එතකොට සතර ක්ලේශ ධර්ම වලින් දුර වෙලා, සතර අගතියෙන් වෙන් වෙලා, අපාය දොරටු හඳුනාගෙන ඒවගෙන් වෙන් වෙලා ඉන්නකොට අපටම දැනෙනවා අපේ ජීවිතය ගැන යම්කිසි සතුටක්. මෙන්න මේ සතුට තමයි පින්නතුනි ටිකෙන් ටික අපට ඉදිරියට යන්නට හේතු වෙන්නේ. එතනින් නොනවති අපි ධර්මයක උපයන ධනය නිවැරදිසේ පරිහරණය කරගත යුතු ආකාරයත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දෛනික ජීවිතයේ පරිහරණය කරන වගේම අනාගතයේ සුරක්ෂිත භාවය සඳහා ඉතිරි කිරීම, ඇතැම් තැනක දේශනා කරනවා ඒ උපයපු ධනය අත්තාන සුකේති පේනේති. මුලින් ඒ උපයපු කෙනා තෘප්තිමත් වෙනට ඕන. මාතාපිතරෝ සුකේති පේනේති, මව්පියන් පෝෂණය කරන්නට ඕන, අමුදරුවන් මැනවින් පෝෂණය කරන්නට ඕන, පුණ්‍යක්ෂේත්‍රවල නිදන් කරන්නට ඕන, ඒ වගේම රජයට ගෙවන්න තියෙන බදු ආදිය තියෙනවා නම් ඒ අපි නිසිසේ ගෙවන්නට ඕන, ඥාතීන්ගේ යුතුකම් කරන්නට ඕන, මියගිය අය වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරන්නට ඕන. මේ ආදි වශයෙන් මහන්සියෙන් ධර්මිකව උපයපු ධනය පරිහරණය කළ යුතු ආකාරය භාගතුන් වහන්සේ මැනවින් දේශනා කළ තියෙනවා. ඒ අතරේ පින්නතුනි අපේ මිනිස්යන් වශයෙන් අපේ ජීවිතය මනාව සකසා ගැනීමේදී අප විසින් කළ යුතු යුතුකම් පිළිබඳව දෙමව්පියන් දූ දරුවන් වශයෙන්, ස්වාමි භාර්යාවන් වශයෙන්, ගුරුවරු ශිෂ්‍යයන් වශයෙන්, සේවයේ යොදවන අය සහ සේවකයන්, පූජනීය උතුමන් සහ දායකයන්, මිතුරන් මෙන්න මේ ආදී වශයෙන් සමාජයේ ඒ ඒ ස්තරවල සිටින අය ඔවුනොන්ට ඉටුවෙන්නට ඕන යුතුකම් මැනවින් හඳුනාගෙන දෙමව්පියන්ගේ යුතුකම් දෙමව්පියෝ දරුවෝ වෙනුවෙන් කරන්නට ඕන, දරුවන්ගේ යුතුකම් දරුවන් විසින් දෙමව්පියන් වෙත ඉටු කරන්නට ඕන. මේ ආදී වශයෙන් යුතුකම් ඉටු කළ යුතු ආකාරයක් පිළිබඳව සමාජය කොටස් 6කට බෙදලා සදිසාවන් වශයෙන් බුදුපියාණන් වහන්සේ සීගාලෝවාද සූත්‍රයේදී දේශනා කළා. මේ හැම දෙයකින්ම පින්නතුනි පැහැදිලි කෙරෙන්නේ මනුෂ්‍ය ගුණ දහම් දිනු කළ යුතු ආකාරය. ලෝකයේ තුල ඉනගෙන ලෝක සම්මත විදියට යහපත් මිනිසෙක් ලෙස සමාජය තුල ස්ථාවර කරන්නටයි බුදුදහමෙන් මේ මඟ පෙන්වීම අපට කරන්නේ. දහම තුල ටිකෙන් ටික අපි ඉදිරියට යනකොට අපේ ළඟ තියෙන ප්‍රධාන ලක්ෂණය මේ දහම් මඟ හඳුනාගත්තට පස්සේ අපේ ළඟ සුවිශේෂ ගුණයක් ඉස්මතු වෙනවා. ඒ මොනවද? භාගතුන් වහන්සේ දේශනා කරනවා කේවලා හේසා භික්ඛවේ සප්පුරුෂ භූමී යදිදං කතඤ්ඤුතා කතවේදී කියලා. යම්තාක් ලෝකේ සත්පුරුෂ දහම් කියලා දෙයක් තියෙනවා නම් ඒ සියලු සත්පුරුෂ දහම් වල පදනම විදියට භාගතුන් වහන්සේ දේශනා කරේ කලගුණ සැලකීම කියන කාරණය. කොයි තරම්නම් අපි අපෙන් අනිත් අයට ඉටු වෙන්නට ඕන යුතුකම් ඉටු වෙනවාද? ඒ වගේම අපි අපේ කෘතඥතාවය අනිත් අය වෙනුවෙන් පළ ගන්නවාද කියන කාරණය ප්‍රධාන සාධකයක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකේ යම්තා ගුණධම් සත්පුරුෂ ධම් නිවැරදි දේවල් කියලා දෙයක් තියෙනවා නම් ඒ හැම දෙයකම පදනම කළගුණ සැලකීම කියලා. මේක පින්නතුනේ සරල ප්‍රකාශයක් නෙවෙයි. ලෝකේ යම්තා නුවණැති අය අගය කරන යහපත් දෙයක් හොඳ දෙයක් තියෙනවා නම් ඒ හොඳ හැම දෙයකම මූලික හරය තමයි කළගුණ සැලකීම කියන කාරණය. අපි දරුවන් වශයෙන් අම්මට තාත්තට සලකන සැලකීමේ ඉඳන් අප සිදු කරන සියලු යහපත් දේවල් වල පදනම කළගුණ සැලකීම. ඔබ ස්වාමීන් වහන්සේ කෙනෙකුට සලකනවා නම් ඒත් ඒ ස්වාමීන් වහන්සේලගෙන් ලැබෙන ධර්මානුග්‍රහයට කරන සැලකිල්ල. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මලක් පහනක් පූජා කරනවා නම් ඒක බුදුහාමුදුරන් කරන කෘතඥතාවයක්. උන්වහන්සේ ලෝකෙට ධර්මයේ දායාද කර දීමට කරන ප්‍රත්‍යපකාරයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔබ රැකියාව නිවැරදිසේ ගන්න වැටුපට සරිලනසේ ණයක් නොනසේ සිදු කරනවා නම් ඒකත් කළගුණ සැලකීමක්. ඔබ රජයට ගෙවන්න තියෙන වරි පනම් ආදිය බදු ආදිය නිසි අවස්ථාවල ඉටු කරනවා නම් ගෙවනවා නම් ඒකත් කළගුණ සැලකීමක්. ඒ වගේම ඔබ ඉන්න නිවස පිරිසිදු කරනවා නම් ඔබේ වාහනය හොදනවා නම් වැඩි දෙයක් තබා ඔබේ ශරීරය ඔබ පිරිසිදු කරගන්නවා නම් ඒ තුලිනුත් කෙරෙන්නේ මේ කළගුණ සැලකීම කියන කාරණය. ඉතින් මේ විදිහට පින්නතුනි මේ කළගුණ සැලකීම මව්පියන්ට උපස්ථාන කිරීමේ පටන් බුදුරජාණන් වහන්සේට සම්බුද්ධ පූජා පැවැත්වීම හරහා සංඝ සතු දානමය පින්කම් කිරීම දක්වාම මේ සිද්ධ කරන සියලුම කාරණාවල පසුබිම තමයි කළගුණ සැලකීම කියන එක. ඒ නිසා අපේ තුළ මේ ගුණයත් එක්ක අපේ මානව දහම් මිනිස් දහම් බොහොම ශක්තිමත් වෙනවා. අප ඕනොන් අතර ජීවත් වෙන කාලයකට සතුටෙන් ඉන්න විතරක් නෙවෙයි, අපි හැමදාම එකට ජීවත් වෙන්නේ කවදා හරි වෙන් වෙලා යන්න සිදු වෙන බවක් දැනගෙන අපි වෙන් වෙච්ච දවසට මීට වඩා ඉහළ තලයකට යන්නට අපි දාන ආදී තින්දාම් කරගන්නවා ජීවත් වෙන කාලේ. මෙන්න මේකත් අපේ ළඟ තියෙනට ඕන විශේෂ ලක්ෂණයක්. යම් කෙනෙක් අවුරුදු 100ක් සුහඳව බොහොම සාමකාමීව ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ජීවිතය තුළ ආධ්‍යාත්මික දියුණුවක් නොනොතින් මරණයෙන් පස්සේ ජීවිත අභාග්‍ය සම්පන්න වෙන්න පුළුවන්. අප ජීවත් වෙන කාලේ නිසිපලල නෙලා ගත්තා කියලා කියන්නේ ජීවත් වෙලා ඉන්න කාලය සතුටෙන් සැනසීමෙන් ජීවත් වුණා විතරක් නෙවෙයි අපේ පරලෝක ජීවිතයේ සුවපත් වෙන ආකාරයේ දාන ආදී කුසල දහම් අපේ ඥාති මිත්‍රාදීන් සමග එකට ඉන්න කාලේ අපි කරන්නට ඕන. වෙන් වෙච්ච දවසට අපෙන් වෙන් වුණු කෙනා මිය ගියපු කෙනාගේ පරලෝක ජීවිතය ගැන හිතලා එයා මේ ජීවිතයට වඩා උසස් තැනක ඉපදුනා කියන විශ්වාසය අපේ හිතේ තුල තියෙනට ඕන. අන්නේ ගැති වෙන නම් ජීවත් වෙන කාලය අපි හැකි තාක් දුරට යුතුයකම් මැනවෙන් ඉටු කරන වගේම දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා අපේ ජීවිත කාලය තුල අප සිදු කරන්නට ඕන. මෙන්න මේ ඔස්සේ එක පැත්තකින් අපි සම්බ පාප සකරණම් කියලා බාහතුන් වහන්සේ දේශනා කරපු විදිහට හැකි තාක් දුරට අපි පාප ධර්ම වලින් සතර කර්ම ක්ලේශ ආදී යකුසලයන්ගෙන් හැකිතා දුරු වෙලා කුසලස උපසම්පදා කියපු විදියට දාන ආදී පින්දහම අපේ ජීවිත තුල සිදු කර ගන්නට ඕන. මේ පින්කම් වලින් ලැබෙන සුවිශේෂ ආනිසංසයක් තමයි පින්කම් ගැන සඳහන් කරන්නේ. පින්කම් කියලා කියන්නේ චිත්ත අලංකාරම් කියලා සඳහන් වෙනවා. සිත අලංකාර කරන දේවල් කියලා. අපි අමර තාත්තට සලකනකොට අසරණ කෙනෙකුට පිහිට වෙනකොට අපේ දෑතින් දානයක් දෙනකොට සීලය රකිනකොට සිල්වන්ත වෙනකොට මෛත්‍රී භාවනා කරනකොට ධර්ම ශ්‍රවණය කරනකොට මේ ආදී පුණ්‍ය ධර්ම අපේ ජීවිතයේ සිද කිරීම අපේ හිතට අලංකාරය කිරීමක් වෙනවා. හිත ලස්සන කරන දේවල් වෙනවා. අපි බොහෝ විට බාහිර පරිසරය ලස්සන කරන්නේ අපේ ශරීරය ලස්සන කරන්නේ අපේ ඇඳුම් කැලඳුම් පිළිවෙලට පිළිසිදුවට අලංකාරවත් තියාගන්න අපි ලොකු කාලයක් කැප කරනවා. බලන්න පිනතුණී ඊට සමගාමීව අපි හිතට රාගාදී අකුසල ධර්මයක් නොවන විදියට හිත ඊටාම ප්‍රසන්න සෝඳවත් මලක් වගේ ලස්සන සුදු පැහැති රැඳක්සේ තියාගන්නට අපි කොයිතරම් දක්ෂද කියලා බලන්න. මෙන්න මේක තමයි පිනතුණී ජීවිතයක සාර්ථකත්වය සැබෑ දක්ෂතාවය අපේ ජීවිතයට අපි සැලකීම කියලා කියන්නේ. අපි කොච්චර අපට සලකනවාද කියන එක තීරණය වෙන්නේ අපි ඒ කරන දේවල් වලින් අපේ හිතේ සතුට වැඩි වෙන්නට ඕන. බාහිර භෞතික දෙයක් වෙනස් වුණත් සමීපතම ඥාතීන් අපෙන් වෙන් වෙලා ගියත් ඒ දේ හමුවෙන් හිතේ කම්පාවක් ඇති නොවනසේ හිත පිරිසිදුව සමාගන්න අපි දක්ෂුනොතින් තමයි අපේ සැබෑ කුසලතාවය අපට දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ මාවතේ ඉදිරියට යන්නට පිනතුනේ අපට හේතු වන ප්‍රධානතම කාරණයක් විදියට භාවනාව දේශනා කළ තියෙනවා. එකතකින් අපි ප්‍රාණඝාත ආදී අකුසල ධර්ම වලින් දුර වෙනවා. අනිත් අතින් දාන ආදී පුණ්‍ය ධර්ම සිදු කරනවා. ඒ වගේම යුතුයකම් මැනවීම සිදු කරමින් කෘතවේදීත්වයේ මත පදනම් කරගෙන අපේ ජීවිත අපි සකසා ගන්න අතරේදී විශේෂයෙන්ම බුදුහාමුදුරෝ දේශනා කරන්නේ අපේ හිත පිරිසුදු කරගැනීමේ ප්‍රධානතම ක්‍රමයක් විදියට අප කරන දාන ආදී පුණ්‍ය ධර්ම අතර උසස්තම කුසලයේ විදියට සඳහන් කරන්නේ භාවනාව කියන කාරණේ. මෙතෙන්දි පින්නතුනි භාවනාවෙන් සිද්ධ වෙන්නේ අපේ හිත කුසල ධම්මවල යහපත් අරණවල නැවත නැවත භාවිත කිරීම. ආසේවති කුසලේසු ධම්මේසු ආසේවති වඩ්ඩේති ඒතායාති භාවනා කියලා සඳහන් කරනවා. කුසල ධර්මයන්හි යල් යලි සිත භාවිත කිරීමයි භාවනාව කියලා කියන්නේ කියලා. මෙතෙන්දි විශේෂ දෙයක් තියෙනවා පිනතුනේ අපේ සිහිය දියුණු වීමයි වෙන්නේ. සතිමත් බව දියුණු වීම භාවනාවෙන් ප්‍රධාන වශයෙන් කරන්නේ අපේ සිත නිසිමකට යොමු කරලා යහපත් අරමුණක වැඩි වේලාවක් නිවර්දිසේ පවත්වා ගැනීම. බුදුරජාණන් වහන්සේ ආරම්භයේ පටන්ම දේශනා කරනවා කොහොමද අපි අපේ හිත සතිමත් භවයේ තියාගන්නේ කියලා. ධර්මයේ විමසලා බලනකොට මේ සතිය කියන එක අපට මුලින්ම මුණ ගැහෙන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකවල මානසිකාර කියන ලක්ෂණේ. අපේ හිත සහ සිතවිලි කියලා දෙකක් තියෙනවා. නැත්නම් අපි චිත්ත චෛතසික කියලා කියනවා. හැම සිතක් එක්කම නිතරම ඇතිවන චෛතසික හතක් තියෙනවා. ඒ හතෙන් එකක් තමයි මානසිකාර කියලා කියන්නේ. යමක් පිළිබඳව අවධානයෙන් සිහිපත් කිරීම. මේ මානසිකාරයේ හැම චෛතසිකයක එකම යෙදුනට මේක හැම වෙලාවෙම නිවැරදි මානසිකාරයක් වෙන්නේ නැහැ. අපේ තපිරිසිදු වෙලා නම් තියෙන්නේ, අවිද්‍යාව තුළ හිත බැසගෙන නම් තියෙන්නේ, අපට පහළ වෙන මානසිකාරය අයුනසෝ මානසිකාරයක් වෙලා ලෝභාදී අකුසල දහම් හිතේ ජනිත වෙනවා. මෙන්න මෙතෙන්දී අපි දක්ෂ වෙන්නට ඕන මේ මානසිකාරයට නුවණ එකතු කරන්න, නිවැරදි මානසිකාරයක් බවට පත් කරගන්න. ඒකට අපි කියනවා යෝනිසෝ මානසිකාරය කියලා. යෝනිසෝ මානසිකාරය ඇති වෙන නම් පිනතුනේ අපි ඒ සඳහා අවශ්‍ය කරන ධර්ම අපි අසා දැනගෙන තියෙන තෝන. නැත්නම් අපි දන්නේ කොහොමද අපි මෙනෙහි කරන්නේ කියලා. මෙතෙදි පිනතුනේ මානසිකාරය කොටස් දෙකකට බෙදෙනවා. යෝනිසෝ මානසිකාරය නැවත කොටස් දෙකකට අපි බෙදන්න පුළුවන්. ඒ තමයි අපි සිහියෙන් නුවණින් සිහි කළ යුතු දේවල් සිහි කරන්නට ඕන. ඒ වගේම සිහි නොකළ යුතු දේවල් සිහි නොකර ඉන්නටත් ඕන. මේක ඉතාම වැදගත් කාරණයක්. විතක සංඛාන සූත්‍රය වැනි දේශනාවලදී භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා අසති අමනසිකාර කියලා කාරණයක්. සමහර දේවල් අපි සිහි නොකර ඉන්නට ඕන. යමක් සිහි කරනකොට අපේ හිතේ රාගය, ద్వේෂය, මෝහය යන යලිත් වැඩෙනවා නම් අන්න එවැනි දේවල් අපි මතක් නොකර ඉන්නට ඕන. සිහි නොකර ඉන්නට ඕන. හැබැයි මේකෙන් කියන්නේ නැහැ පිනොතින් අමතක කරන්න කියන කාරණේ නෙමෙයි මේ කියන්නේ. අමතක කිරීමයි සිහි නොකර සිටීමයි දෙකක්. ඇතැම් අය හිතන් ඉන්නේ බුදුදහම යම් යම් දේවල් අමතක කරන්න කියලා කියනවා කියලා. නමුත් පිනොතින් බුදුදහමේ මූලික පදනම සතිමත් බව, mindfulness එක. මේ සතිමත් බව දිනු කිරීමෙන් ලැබෙන ප්‍රධානතම ආනිසංසයක් තමයි මතකය කියන එක වැඩි වෙනවා පිනතුනි. මතකය කොයිතරම් වැඩි වෙනවද කිව්වොත් කාලයක් සතිමත් බව පුහුණු කිරීමේ ප්‍රතිඵල විදියට අපිට අපේ ජීවිතයේ කලාව හොවා දේවල් සිහි කරන්න පුළුවන්. මෞගසිය සිටේ කාලයක් අපිට සිහි කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි සිහිය දිනු කිරීමේ ලබන කුබේ නිවාස ආනුසති ඥාන ආදී ඥානයන් උපයෝගී කරගෙන අතීතගත ආත්ම භාවයන් කල්ප ගණන් කල්ප 500ක් වුණත් අභිඥාලාභ රහතන් වහන්සේ කෙනෙකුට ආපස්සට සිහි කරන්න පුළුවන්. සිහි කිරීම නෙවෙයි පිනතුනි දෝෂය. ඒ සිහි කිරීමේදී අපි අවිද්‍යාව සාගතව නම් සිහි කරන්නේ එතින්දි තමයි කෙලෙස් ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේත් අතීතගත ආත්ම භාවවල උන්වහන්සේ කටයුතු කරපු ආකාරය ජාතක කතාවලින් දේශනා කළා. රහතන් වහන්සේලා උන්වහන්සේලාගේ අතීත ඇතැම් ආත්ම භාවයන් සිහිපත් කළා. ඒ සිහිපත් කිරීම නෙවෙයි වරද. ඒ සිහිපත් කරනකොට අපි ඒක සිහිපත් කරන බව දන්නේ නැත්නම් අපි අනුවණින් නම් සිහි කරන්නේ ඒ අතීත ආත්ම භාවවල සිදුවෙච්ච සිදුවීම් තුල අපි බැසගෙන අපේ හිතේ කෙලෙස් අපි ජනිත කරගන්නවා. අන්න එහෙම නොවනට නම් අපි හැකිතාක් දුරට සතිමත් බව දිනු කරන්නට ඕන. එතකොට එක අතකින් සිහි නොකළ යුතු දේවල් සිහි නොකර ඉන්නට ඕන. අනෙක් අතින් සිහි කළ යුතු දේවල් බුදුහාමර දේශනා කරා. ඒ තමයි හිතේ කුසල් දිනු වෙන විදියට මෛත්‍රිය, ප්‍රඥාව, දානය මේ වගේ කුසල දහම් දිනු වෙන දේවල් අපි හිතන්නට ඕන කියලා. මෙන්න මේ ගමන් මගේදී පිනතුණි භාවනාවේ මූලික පියවර තමයි සතිමත් බව දිනු කිරීම. මෙහිත් මූලික පියවර තමයි සති නිමිත්ත කියන කාරණය. සති නිමිත්ත කියලා කියන්නේ ධර්මයේ සඳහන් වෙනවා මොහොන අභිමුඛ කොටගෙන සිහිය පිහිටුවා ගන්න කියලා. මේක ඇතැම් ස්වාමීන් වහන්සේලා පුහුණු කරපු අවස්ථාවකට පෙළ සාහිත්‍යයෙන් දැක ගන්න පුළුවන්. මහා රාහුල වාද සූත්‍රයේ රාහුල ස්වාමීන් වහන්සේ එක්තරා අවස්ථාවක ගහක් මුල වැඩ සිටීමෙන් මේ සිහිය අභිමුඛ කරගෙන මුඛයේ ඉදිරිපස සිහිය පිහිටුවාගෙන නැත්නම් තවත් ඥාන විභංගයේ වැනි තැන්වල විස්තර වෙනවා නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියන කාරණය. නාසයේ කෙළවර හෝ උඩුතොල්ල අභියස ඒ ආසන්නයේ සිතින් අරමුණු කරගෙන තමන්ගේ සිහිය පවත්වා ගැනීම. වෙනත් විදියකින් කියනවා නම් වර්තමානය තුල සිත තියා ගැනීම. මේ මොහොත තුල තමන්ට සිද්ධ වෙන්නේ මොකද්ද? මේ වටේ පරිසරය සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක ගැන මූලික අවධානයක්, අවබෝධයක්, සතිමත් බවක් ඇති කිරීම. පින්තුන බහලති වර්තමානයේ මනෝවෛද්‍ය විශේෂඥවරුන් ඇතැම් මානසික ආතතියට පත්වෙච්ච අයට දෙන ට්‍රීට්මන්ට් වලින් මානසික ප්‍රතිකාර අතරින් ප්‍රධානතම කාරණයක් තමයි මයින්ඩ්ෆුල්නස් කියන කාරණය. අද ලෝකයේ හුඟක් ජනප්‍රිය මාතෘකාවක් සතිමත් බව කියන එක. නමුත් අපි තේරුම් ගන්නට ඕන මේයි කියන සතිමත් බව කොයිතරම්නම් බුදුදහමට අදාළද? බුදුදහමේ කියන කරුණ කොයිතරම් මේයගේ මතයත් එක්ක නියෝජනය වෙනවද කියන එක දැනගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. ඒ සඳහා අපට බුදුදහමෙහි සතිමත් බව ගැන කියලා තියෙන කරුණ මනමින් තේරුම් ගන්නට අපට අවශ්‍ය වෙනවා. මේ සතිය දිනු කිරීමේ මූලික පියවර තමයි වර්තමානයේ තුල සිට තියාගෙන ඉඳීම. අද බොහෝ වෛද්‍ය ප්‍රතිකාර විදියට මානසික ආතතිය දුරු කිරීම සඳහා සඳහන් කරන කරුණු වලින් ඔවුන් මේ මුල් පියවර තමයි භාවිත කරන්නේ. එතෙන්දී ඔවුන් එක කාරණයක් කියනවා, මානසික ආතතියට ප්‍රධානතම හේතුව එක් අතීත අරමුණක් ගැන සිහි කරමින් ඉඳීම, නැත්නම් අනාගතයේ සිදුවෙන්නට තියෙන දෙයක් ගැන සිහි කර කර ඉඳීමේ මානසික ගැටලුවට හේතුව. ඒ නිසා අතීතය අමතක කරන්න, ඒ වගේම අනාගතයත් අමතක කරන්න වර්තමානයේ තුල සිත තියාගෙන ඉන්න කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. මේක යම් විදියක මානසික ආතතිය දුරු කරගන්න ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට කිසියම් ප්‍රතිකාරයක් වෙන්න පුළුවන්. නමුත් වෙනොතනෙ මේක බුදුදහමෙන් කියන අනුශාසනය නෙවෙයි. බුදුදහමෙත් මේක යම් කිසි පමණකට කියනවා. හැබැයි අතීත අනාගත දෙක අමතක කරන්න කියලා නෑ. වර්තමානය තුල හිත තියාගෙන ඉන්නකොට මොකක්ද අපට වෙන්නේ? අපි මේ මොහොතේ තියෙන අවට సౌందර්ය වටපිටාව අත්විඳිනට අපට හැකියාව ලැබෙනවා. පින්නතුනි බලන කුඩා කාලේ අපි සෙල්ලම් බඩුවක් අතට ලැබුණාම, මලක් ගහක් අපි දැක්කහම, ගංගාවක් ජලාශයක් අපි දැක්කහම, මුහුදු වෙරළට ගියහම, අලුත් බඩු මුට්ටුවක් ගෙදරට ගෙනාවාම අපි කොයිතරම් සතුටටපත් වුණාද? අලුත් ඇඳුමක් ලැබුණාම, අලුත් ස්ථානයකට ගියාම, අලුත් කෙනෙක් දැක්කහම, සතෙක් දැක්කහම අපි කොයිතරම් කුඩාම කාලේ අපි සතුටටපත් වුණාද? ඉස්කෝලේ යනකොට අලුතෙන් පොට්ටික ලැබුණ දවස අපට ඒ උපකරණ ටික ලැබී තත්තාව, ඒ දේ දැකලා අපි කොච්චර සතුටුණාද? ඒ දේවල් වල සුවඳ විඳලා අපි කොයිතරම් සතුටුණාද? ඒ දේවල් වල ශබ්ද අහලා අපි කොච්චර සතුටුණාද? බලන්න පින්තුනි, අදාපට ඒ වගේ දෙයක් තියා ඊටත් වඩා ඉහළ මට්ටමේ දෙයක් ලැබුණත් අපි කොයිතරම් සතුටු වෙනවද? ඒ සතුට කොයිතරම් දුරට අපට පවත්වා ගන්න පුළුවන්ද කියලා? ඇයි අපට මේ කුඩා කාලේ ලැබිච්ච සතුට අද ලැබෙන්නේ නැත්තේ? පින්තුනි, මේ සතුට අපට හිමි වෙලා තියෙන්නේ අපට මේ වර්තමාන මොහොතේ ජීවත් වෙන්න බැරි කම. අර කුඩා කාලේ අපි ඇහැට දකින, කනට ඇසෙන දේවල් වල ඒ වර්තමාන මොහොත තුල අපි වැඩි වෙලාවක් සිටියා. ඒ දේ ගැන අපි සැකකලේ නැහැ. සතුටෙන් ඒක පිළිගත්තා. ඒ දේ අතීතයේ තිබ්බේ කොහමද? ඒ දේට අනාගතේ වෙන්නේ මොකද්ද කියලා අපි හුඟා දුරට හිතුවේ නැහැ. ඒ වර්තමාන මොහොත තුල අපි හිත තියාගෙන හිටිය නිසා අපට පුළුවන්කම ලැබුණා කිසියම් විදිහක මානසික සතුටක් විඳින්න. හැබැයි පිනොතින් බුදුදහමෙන් කියන්නේ හැමදාම පොඩි ළමෙක් වගේ ඉන්න කියන එක නෙමෙයි කියන්නේ. නමුත් ආරම්භයේදී කිසියම් විදිහක මෙන්න මේ ආස්වාදය අපි ලබා ගන්නට ඕන. මේ අධ්‍යක්ෂණය අපි ලබා ගන්නට ඕන. අන්න ඒ සඳහා පුරුදු කරන මේ භාවනාවේ ආරම්භක පියවර තමයි මේ තමන්ගේ මුහුණ ඉදිරිපස සිහිය තියාගෙන, නැත්නම් නාසයේ කෙළවර හොඳට හිත පිහිටුවාගෙන නෙට් එක අඩවන් කරගෙන කැමති නම් ඕනනම් අරගෙන උනත් පුළුවන්. මේ වර්තමාන මොහොත ගැන සතිමත් බව සිහිය දිනු කරන්න. අපිට කනට ශබ්දයක් ඇහෙනකොට, නාසයට ගඳ සුවඳක් දැනෙනකොට, ශරීරයට කිසියම් පහසක් ලැබෙනවා නම්, සිතට සිතුවිල්ලක් එනවා නම්, අන්න ඒ අරමුණ ගැන හොඳට සතිමත්ව ඉන්න. ඒක පිළිගන්නවත් ප්‍රතික්ෂේප කරන්නවත් ගැඹුරින් සිහි කිරීමක්වත් නෙවෙයි මේ කරන්නේ. සාමාන්‍යයෙන් වර්තමානෙන විදියට අප ඒ ගැන සිහියෙන් කාලය ගත කිරීම. මෙන්න මේක තමයි පිනතුනේ. මෙන්න මේ සති නිමිත්ත දිනු කිරීම තමයි විදර්ශනා භාවනාව දක්වා අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීම දක්වා වූ මේ ගමන් මගේ ආරම්භක ප්‍රාථමික පියවර විදිහට දක්වන්නේ සති නිමිත්ත පුහුණු කිරීම. කාලයක් පින්නතුනි මේ සති නිමිත්ත අපි පුහුණු කරනකොට නිශ්චිත ඉරියව්වක වාඩි වෙලා විතරක් නෙවෙයි, අපි අනෙක් වැඩ කළ කරනකොටත්, ගෙදර දොරේ වැඩ කළ කරනකොට, ගමන් බිම යනකොට, උදේ අවදි වෙච්ච මොහොත පටන් රාත්‍රියේ නිින්දට යනකම්ම අප යමක් කරනවා නම් මෙන්න මේ සති නිමිත්තත් එක්ක කරනකොට අපේ සිහිය ටිකෙන් ටික දියුණු වෙනවා. ඒ දියුණු වීමත් එක්කම අප නිතිපතා කරන්නා වූ දාන ආදී පින් දහම් වල ආනිසංස විදියට අපට ලැබෙන කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් අපි ටිකෙන් ටික ධර්ම ශ්‍රවණය කරනකොට මෙන්න මේ සිහිය දියුණු කර යුතු ආකාරය පිළිබඳව අපට අනුශාසනා ලැබෙනවා. මේ සඳහා පින්නතුනි අපි දාන ආදී පින් දහම් කරන්නට ඕන, ස්වාමීන් වහන්සේ ඇසුරු කරන්නට ඕන, සිල්වත් වෙන්නට ඕන. මෙන්න මේ වැඩ පිළිවෙලේ ප්‍රතිඵල විදියට අපට හොඳම කල්යාණ මිත්‍රයන් ලෝකේ ලැබෙනවා. සමීපතම ඇසුරක් නැති වුණත් වර්තමානයේ තියෙන නවීන තාක්ෂණික උපකරණවල ප්‍රතිඵල විදියට ලෝකෙ සිටින ඕනෑම දේශකයේ ධර්ම දේශකයන් වහන්සේ කෙනෙක් අපේ ළඟටම අපට ගෙන්න ගන්නට පුළුවන්. අපේ තියෙන උපකරණ වලින් අපට ඒ දේශන අහන්නට පුළුවන්. ඒ නිසා අපේට පිරිසිදු අපි දන් දෙනකොට, කලමුණ සැලකීම් සිදු කරනකොට, සිල්වත් බව ඇති කර ගන්නකොට අපට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙනවා. මෙතෙන්දී අපි දක්ෂ වෙන්නට ඕන මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසි විදියට පවත්වා ගන්නට. කල්‍යාණ මිත්‍රයන් අපට ලැබෙනකොට ඒ කල්‍යාණ මිත්‍රයන් වෙතින් ලැබෙන සද්ධර්මය මනවින් ශ්‍රවණය කරන්නට අපේ දෙසමන් යොමු වෙන්නට ඕන. සුවච බවක් ඇති වෙන්නට ඕන. අනතිමානීය ගුණය දිනු වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි සැබෑ ලෙසම අපට මේ සද්ධර්ම වරප්‍රසාදය ලැබිලා අපේ ජීවිතවල සැබෑ පරිවර්තනයක් සිද්ධ වෙන්නේ. මේ අනුව අපේ සද්ධර්ම ශ්‍රවණය කිරීමත් එක් අපි අඛණ්ඩව සිටිනකොට අපට අනුශාසන ලැබෙනවා කොහොමද මේ සතිමත් බව ටිකෙන් ටික දිනු කරගන්නේ කියලා. ආරම්භයේදී අපි සති නිමෙතර හිත තියාගෙන හිටියා. අපි සාමාන්‍යයෙන් ඉන්ද්‍රිය වලට ගෝචර වෙන රූප ශබ්ද ආදී ගැන අවධානයෙන් හිටියා. ඒව සමග ගැටෙන ගියේ නැහැ. එහෙම අපි ඇති කරගත්තු මේ සතිමත් බව එතනින් නොනවති මේ සතියට හොඳ කුසල අරමුණු එකතු කර ගන්නවා. හිත ලස්සන වෙන අරමුණු අපි දැන් ටික ටික තෝර ගන්නවා. මෙන්න මෙතෙන් තමයි අපි දක්ෂ වෙන්නට ඕන පින්නතුනි. අපි හිත වර්තමානයේ තියා ගන්න විතරක් නෙවෙයි, ඒ වර්තමානයේ තියෙන සිතට සිත සතුට වෙන විදිහේ ප්‍රත්‍යන්න සහගත සිතුවිලි එකතු කර ගන්නවා. සිහිය නාසය ආශ්‍රිතව තියාගනිමින් අපට පුළුවන් අපේ අම්මට තාත්තට සලකපු ආකාරය මතක් කරගන්න. හැබැයි මතක් කළත් තමා දන්නවා තමා මේ සිහි කරන වර්තමානයේ ඉඳගෙනයි කියලා. අම්ම තාත්ත නැති වුණා, අම්ම තාත්ත ලෙඩ වුණා කියලා දුක් වීම නෙමෙයි මෙතෙන්දි වෙන්නේ. තමන් දන්නවා මේ දැන් සිහි කරන්නේ අතීත සිද්ධිය. ඒ සිද්ධිය සිහි කරනකොට ඒ සිද්ධිය දැන් පවතින දෙයක් නෙවෙයි, ඒක නිරුද්ධ වෙච්ච කාරණයක් තමානුවණින් දකිමින් තමයි මේ දේ සිහි කරන්නේ. එතකොට අපිට දුකක් ඇති වෙන හේතුවක් නැහැ. අම්මා තාත්තා ලෙඩ වුණා කියලා හෝ අම්මා තාත්තා අපෙන් වෙන් වෙලා ගියා කියලා හෝ දුකක් ඇති නොවෙනසේ ඒ අම්මට තාත්තට සලකපු ආකාරය අපි දීපු දානයන් ගැන අපිට සිහි කරන්න පුළුවන්. බලන්න පිනුතුනේ මේ සතිමත් බවට දාන එකතු කරලා අපි ඒක අනුසතියක් බවට පත් කරගෙන ත්‍යාග අනුසති භාවනා විදිහට වඩන ක්‍රමය. ඒක භාවනාවක්. ඔබට ඔබේ ජීවිතයේ කාර්ය පුරා නොඑක විදිහේ දාන ආදී පින්දාම් සිදු කරන්නේ නැති. අමර දාතර සලකන්නේ නැති. ඥාති මිත්‍ර ආදීන සලකන්නේ නැති. අසරණ රෝගීන්ට පිහිට වෙන්නේ නැති. බුද්ධ පූජා පවත්වන්නට ඇති. ස්වාමින් වහන්සේලාට සංඝසතු දාන මෙතෙන්කම් සිදු කරන්නේ නැති. ඒ වගේම කඨින චීවර පූජා සිදු කරන්නට ඇති. විහාරස්ථාන වලට උදව් කරන්න ඇති. මේ දේවල් අර සති නිමිතට එකතු කරන්න. මේක පිනතුනේ භාවනාවක් විදියට අනුස්සති භාවනාවක් විදියට වැඩෙනවා. නමුත් මේ සියල්ලක්ම තමාසේ කරන්නේ වර්තමානයේ ඉඳගෙන කියන කරුණ තමා දන්නවා. ඒ අතීත සිද්ධිය තුල හිත නිදැල්ලේ හැසිරෙන දෙන්නේ නැහැ. වර්තමානයේ හිත තියාගෙනයි මේ දේ සිහි කරන්නේ. මේකට තමයි ඉදිරියට ගිහිලා තා දේවල් අපේ කරන්න පුළුවන්. අපිට බුද්ධ ධර්මසතිය වඩන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ තුල තිබ්බ අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්නාදී ගුණයන් අපිට සිහි කරන්න පුළුවන්. අපි මේ දේවල් පිනතුනේ දැන් ටිකෙන් ටික සල්ප වේලා බැගින් හරි අප ප්‍රායෝගිකව පුහුණු කරමු. ඔබ ඉන්න ඉරියව්ව හොඳට සැහැල්ලුවෙන් තියාගෙන ඒ ඉරියව්ව තුළදී අපේ ශරීරය නිශ්චලව තියාගෙන සැහැල්ලුවෙන් තියාගෙන ඒ සැහැල්ලුවෙන් තියාගන්න ශරීරයේ සිත එක අරමුණකට අරගෙන නාසය ආසිතව හිත තියාගෙන අපි ටික වේලාවක් අපේ හිතට කුසල අරමුණු අපි සිහිපත් කරමු. හොඳයි පින්නතුනි ඔබ ඉන්න ඉරියව්ව හොඳට අවධානයෙන් සිහිපත් කරන්න. ඔබේ දෙපා සිට හිස දක්වාත් හිසේ සිට පාදාන්තය දක්වාත් ඉඳගෙන සිටින ඉරියව්ව මදක් සිහිපත් කරන්න. ශරීරය හොඳට සැහැල්ලු කරගන්න. දැන් ඔබට දැනෙන ඔබ ආස්වාස ප්‍රස්වාස කරන ආකාරය. ඒත් එක්කම නාසය ආශ්‍රිත ඔබේ හිත වර්තමානය තුල තියාගන්න. හිත ගැන හොඳට අවධානයෙන් ඉන්න. ඔබට අතීත අරමුණු සිහි වෙන්න පුළුවන්, අනාගත අරමුණු සිහි වෙන්න පුළුවන්. ඒව සිහි වෙච්ච ගමන්ම එයින් සිත බැහැර කරගෙන අයින් කරගෙන නැවත වර්තමානයේ මේ සති නිමිත්තට සිහිය ගන්නට උත්සාහ ගන්න. ඔබට අවට පරිසරයේ යම් යම් ශබ්ද ඇසෙන්නට පුළුවන්. ඒව හටගෙන නිරුද්ධන ආකාරය දකින්න. ඔබ වාඩි වෙලා ඉන්න ආසනයේ කිසියම් පහසුවක් හෝ අපහසුවක් ඔබට දැනෙන්න පුළුවන්. ඒ වේදනාව ස්පර්ශ නිසා හටගෙන ඒක එතනම නිරුද්ධ වෙලා යන ආකාරය දකින්න. ඔබේ නාසයට කිසියම් සුවඳක් ආග්‍රහණය වෙන්න පුළුවන්. ඒ දේ ඇති වෙලා නැති වෙලා යන ආකාරය දකින්න. නැවත වර්තමානයේ හිත ගන්න. ඔබ ජීවිත කාලේ නොයෙක් විදිහේ දාන ආදී පින් දහම් කළා. ඔබේ දෑතින් අම්මට තාත්තට හොඳට සැලකුවා. අසරණයට පිහිට වුණා. ලෙඩ වෙච්ච අයට බෙහෙත් වලින් සංග්‍රහ කළා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජා සිදු කළා. මහා සංඝරත්නය වෙනුවෙන් සංඝ සතු දානමය පින්කම් සිදු කළා. මේ පින්කම් අතුරෙන් ඔබේ හිතට වඩා දැනුණු පින්කමක් ඔබ හුඟක් මහන්සි වෙලා කරපු වා කැප වෙලා කරපු පින්කමක් හොඳට මතක් කරගන්න. ඒ දානමය පින්කමට ඔබේ හිත යොමු කරන්න. ඒ අතීත සිද්ධිය ඔබ සිහි කරන්නේ මේ වර්තමාන ඉඳගෙන කියන කරුණත් හොඳට බලන්න. ඒ දේ සිහි කරන්නේ සිතවිලි වශයෙන් කියන එක මතකේ තබා ගන්න. ඔබේ දෑතින් ඒ කරපු පරිත්‍යාගයන් ඊටාම පිරිසිදු සිතින් ඔබ කළා වූ ඒ දානය අත්හැරීම කොයි තරම්නම් වටිනා දෙයක්ද? කොයි තරම්නම් ඒ දාණයෙන් ඔබේ හිත පහදවා ගත්තද? හිත පිරිසිදු කරගත්තද කියලා බලන්න. ඒ දාණය පිළිගත්තු කෙනා ඒ දාණයෙන් කොයි තරම් ප්‍රයෝජනයක් සතුටක් ලැබුණාද ඒ කෙනාට කියලා ඔබ සිහිපත් කරලා බලන්න. ඔබ මහන්සියෙන් ඔපියපු ධනය ද්‍රව්‍ය බවට පරිවර්තනය කළා. නික්ලේශී මනසින් ඔබ කරපු මේ පරිත්‍යාගය හොඳට සිහිපත් කරගන්න. බුදුහාඳුර දේශනා කළා දන් දෙන කෙනා උදාර වූ ප්‍රීතියක් භුක්ති විඳිනවායි කියලා. අන්නේ ප්‍රීතිය මාතක් විඳිනවා. වර්තමානයේ හිත තියාගෙන මට ලැබුණු මේ ලස්සන ජීවිතයෙන් මා ලබාගත්තු අගනා ඵලයක් මගේ ජීවිතයේ නැමැති මේ වෘක්ෂයෙන් මානෙලාගත්තු ලස්සන මලක් පෝෂදායි ගෙඩියක් බඳු ඵලයක් බඳු මේ පරිත්‍යාගය මා මැනවින් ජීවිතයේ පුහුණු කළා. ඒ පුහුණු කරපු දානය සිහිපත් කරමින් මගේ හිතට මම සතුටුමත් බව ඒ වගේම ඡාගානුසතිය මායික් කරගැනීමෙන් මේ වෙලාවේ ඡාගානුසති භාවනාව දන් දීමේ ආනිසංස සිහිපත් කරන භාවනාවයි මා මේ පුහුණු කරන්නේ. මා මේ පුහුණු කරන්නා වූ ඡාගානුසති භාවනාව මගේ සිත පිරිසුදු කර ගැනීම සඳහා භාවනා කමඨහනක් වේවා. සිත අලංකාර කරන අරමුණක් වේවා. සිත පිරිසිදු කරන අරමුණක් බවට පත් වේවා. සාදු සාදු සාදු. හොඳයි පින්වතුනි, අපි මේ සතිමත් බව බුදුහාමුදුර දේශනා කරපු ආකාරයට වඩා වඩාත්ම දියුණු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. සති නිමිත්ත තුල ඉඳගෙන අපි මුලින් දානය ගැන සීකලා. ඊළඟට අපි වර්තමානයේ හිත තියාගෙන බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අනුව යන සිහිය බුද්ධහනුස්සති භාවනා වඩන්නටයි සූදානම් වන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකයේ මිනිස්සෙක් වශයෙන් ඉපදෙලා උන්වහන්සේගේ හිත රාගාදී කෙලෙස් දහම් වලින් සම්පූර්ණයෙන්ම දුරු කරලා මෛත්‍රියෙන් සහ ප්‍රඥාවෙන් උන්වහන්සේගේ සිත ඉහළටම දියුණු කරගත්තු උත්තමයන් වහන්සේ. මේ මුළු ලෝකෙම පහළ වෙච්ච උත්තරීතර මනුෂ්‍ය රත්නය සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පිළිබඳව අපි දැන් සිහි කරන්ටයි බලාපොරොත්තු වන්නේ. ඔබේ ඇස් දෙක අඩවන කරගෙන ඔබ ඉතාම ප්‍රියමනාප බුද්ධ ප්‍රතිමා වහන්සේ ඔබේ ඉදිරිපිට වැඩ සිටින වහන්සේ කියලා හිතලා ඒ ප්‍රතිමා වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ කියන හැඟීම ඇති කරගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ තිබුණා වූ ඒ උතුම් බුදු ගුණ අපි දැන් එකිනෙක සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් දුර වුණා. රහසින්වත් අකුසලයක් නොකරපු වහන්සේ ලෝවැසියන්ගේ අපමණ පොදු සැලකිලිවලට සුදුසෙක් වුණා. මේ නිසා අපි භාගතුන් වහන්සේට අරහං කියලා කියනවා. අරහං අරහං අරහං. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගුරුවරයෙකුගේ උපදේශයක් නොමැතිව උන්වහන්සේගේම ඥානයෙන් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා. ගුරු උපදේශ රහිතව මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන දුකෙන් නිදහස් වූ උත්තමයෙකු නිසා අපේ බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියනවා. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ. භාගතුන් වහන්සේ ප්‍රථම ධානය ආදී අෂ්ට විද්‍යාවන්ගෙන් සහ සීලය ඉන්ද්‍රිය සංවරය ආදී කොට ඇති උතුම් චරණ ධර්මයන්ගෙන් යුක්ත වුණා. එනිසා අපි බුදුහාඳුරන්ට විද්‍යාචරණ සම්පන්න කියලා කියනවා. විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්නෝ. බුදුරජාණන් වහන්සේ ඉතාම ශාන්ත ගමනින් වැඩම කරන උත්තමයන් වහන්සේ කෙනෙක්. යහපත් වචන කතා කළා. මේ අවසන් ආත්ම භාව විතරක් නෙවෙයි, උන්වහන්සේ බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කරන කාලයේ යහපත් වූ ගමන් මඟක ගමන් කළ උත්තමයන් වහන්සේ කෙනෙක්. ඉතාම ප්‍රියමනාප වචන කතා කරපු, ලෝකයන් සනසවන වදන් භාවිත කරපු උත්තමයන් වහන්සේ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ තුළ තිබුණු මේ ගුණයට අපි කියනවා සුගත කියලා. සුගතෝ සුගතෝ සුගතෝ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මුළු ලෝකයේ මැනවින් ප්‍රත්‍යක්ෂ කරගත්තා, අවබෝධ කරගත්තා. සත්ව ලෝක, සංස්කාර ලෝක, අවකාශ ලෝක කියන මේ තුන් ලෝකය. එහෙමත් නැත්නම් මේ කාම ලෝකය, රූප ලෝක, අරූප ලෝක කියන මේ තුන් ලෝකය. අතේ තියෙන නෙල්ලි ගෙඩියක් වගේ ඊටාම මනමින් අවබෝධ කරගත්තා. ඒ ස්ථානවල සත්‍යයන් ඉපදෙන ආකාරය, ඒ ස්ථානවල ඉපදෙන්නට හේතු වන කර්මය, ඒ ස්ථානවල ස්වභාවය, ඒ තැන්වලින් නැවත චුතවීමත්, නැවත භවයක ඉපදීම ආදී වශයෙන් ලෝකයේ පිළිබඳව සියලු දේ සියලු ආකාරයෙන් උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කළා. මේ ගුණයට අපි කියනවා ලෝක විදූ කියලා. ලෝක විදූ, ලෝක විදූ, ලෝක විදූ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ හිටී තාම සැඩපරස පුද්ගලයන් උන්වහන්සේගේ මෛත්‍රී දිය ධාරයෙන් ප්‍රඥා නැමැති ආයුධයෙන් ශාන්ත ලෙස දමනය කළා. මේ ගුණයට අපි කියනවා අනුත්තර පුරිස ධම්මසාරති කියලා. අනුත්තරෝ පුරිස ධම්මසාරති, අනුත්තරෝ පුරිස ධම්මසාරති, අනුත්තරෝ පුරිස ධම්මසාරති. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මිනිසයන්ට වගේම දෙවියන්ට බ්‍රහ්මයන්ට උතුම් වූ ශාස්ත්‍රවරයෙකු වුණා. මේ ගුණයට අපි කියනවා සත්තා දේව මනුස්සානම් කියලා. සත්තා දේව මනුස්සානම්, සත්තා දේව මනුස්සානම්, සත්තා දේව මනුස්සානම්. භාගතුන් වහන්සේ අවබෝධ කරගත්තා වූ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකයේ කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් දේශනා කරලා අනිත් සත්‍යයන්ට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත හැකි සියලු ශාසනා කළා. ලෝකයේ වෙනුවෙන් ධර්ම අවබෝධය සඳහා ධර්ම දේශනා කළ මේ ගුණයට අපි කියනවා බුද්ධ කියලා. බුද්ධෝ, බුද්ධෝ, බුද්ධෝ. භාග්‍යවතුන් වහන්සේ මා ඉදිරිපිට වැඩ සිටිනවා කියන හැඟීම ඇති කරගෙන උන්වහන්සේගේ ගුණයකින් එක මාසීපත් කරන අවස්ථාව. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පහළ වෙච්ච උතුම්ම භාග්‍ය සම්පන්න උත්තමයන් වහන්සේ. උන්වහන්සේ සතර පිළිවා වූ දාන ආදී ගුණධම් වල හේතුවෙන් උන්වහන්සේට අදත් අප බුද්ධ පූජා පූජා කරනවා. උන්වහන්සේ වෙනුවෙන් අදත් වන්දනමාන කරනවා. මල් පහන් ආදී උන්වහන්සේගේ නමට කැප කරනවා අපි. මේ උන්වහන්සේගේ ළඟ තිබෙච්ච මේ පුණ්‍යවන්ත භාවය නිසා. ඒ වගේම උන්වහන්සේ රාගාදී කෙලෙස් භග්න කළා, සපුරාම දුරු කළා. මේ ගුණයට අපි කියනවා භගවා කියලා. භගවා, භගවා, භගවා. ඔබේ හිත නාස්‍ය ආශ්‍රිතව තියාගෙන වර්තමානයේ තමා ඉන්නවා කියන හැඟීම ඇති කරගෙන හොඳට සිහිය බුදු ගුණ තුළ අපි වඩ වඩාත්ම පුහුණු කරමු. සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුද්ධත්වයට පත් වුණු ඒ වෙසක් පොන් පොහෝ දිනෙහි ජයත්‍රි මහ බෝධි මූලයේහි වජ්‍රාසනය මත සමාධි සෝයෙන් වැඩ සිටින බුදුහාඳුර මහඳුර සිහිපත් කර ගන්නවා. උන්වහන්සේගේ අරහනාදී ඒ උත්තම නික්ලේශී බුදු ගුණමයි කියන එක නැවත සිහිපත් කරනවා. අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානම් අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදෝ සුගතෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං අරහං ඔබට පුළුවන් ඔබ වඩාත්ම කැමති බුදු ගුණයක් අරහං බුදු ගුණය, සුගත ගුණය, අනුත්තර පුරිස ධම්මසාරති මේ වගේ ඔබ කැමති ගුණය දිගින් දිගටම පුහුණු කරන්න ඔබට පුළුවන්. එතකොට වඩාත්ම සිත ඒ බුදු ගුණය තුළම ඒකාත්මීය වෙනවා, සමාධිමත් වෙනවා. සුගතෝ සුගතෝ සුගතෝ භගවා භගවා භගවා බුදුරජාණන් වහන්සේගේ ගුණයන් අනුවගිය සිහිය බුද්ධානුස්සති භාවනාව යළි යළි පුහුණු කරමින් බුදු ගුණය තුළ මගේ හිතම සමාධිමත් කරගන්නවා. සාදු සාදු සාදු. පින්නතනි අප මේ සිද්ධ කළේ සමත භාවනා කමඨහන් කීපයක් පුහුණු කළේ සති නිමිත්තේ හිත තියාගෙන ඒ වර්තමානයේ තුරු හිත තියාගන්න අතරේදී ඒ හිතට පිළිසරණක් සඳහා හිතට රැකවරණයක් සඳහා අපි කුසල අරමුණක සිත භාවිත කළා. එය අපි වඩාත්ම දියුණු කිරීම සඳහා මෛත්‍රී භාවනාව අපටික වේලාවක් පුහුණු කරන්නයි බලාපොරොත්තු වන්නේ. භාගතුන් වහන්සේ දේශනා කළා මේ ලෝකයේ තුර කරන කුසල දහම අතුරින් වඩාත්ම ආනිසංසදායේ පින්කම විදියට ලෞකික කුසලයේ විදියට මෛත්‍රී භාවනාව මෛත්‍රී භාවනා වඩන මොහොතේ අපි මේ ලෝකයේ සියලු සත්‍යයන් කෙරෙහි මෙත්සිත පතුරවනවා. ලෝකයේ වෙත අපි මෛත්‍රී වැඩුවා ඇත්තටම සිදවන්නේ අපේම ස්කන්ධ පංචකය ඇසුරු කරලා තියෙන අපේ ආධ්‍යාත්මික ලෝකයට අපි මෛත්‍රී වැඩීමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි මෛත්‍රී වැඩීම අනිසංස අපට ලැබෙන්නේ. අපි ලෝකයට යහපත වේවා කියන ප්‍රාර්ථනා කරනකොට ඒ අනිසංස අපේ ජීවිතේට ලැබෙන්නේ. සිතේ තියෙන ද්වේෂයෙන් නැමැති සිත අපිරිසුදු කරන අකුසල විතරකේ දුර් වෙලා හිත මෛත්‍රීෙන් පිරී ඉතිරිලා යනවා. හිතේ තියෙන අසහනය දුර් වෙලා මුළු ලෝක සත්‍යය කෙරෙහිම මගේම දරුවන්සේ බලනට මාත්‍රිකක් ඇති කර ගන්නවා මේ මෙස්සිත භාවිත කිරීමෙන්. එනිසා පින්තුනි අපේ නාසය ආශ්‍රිතව තියෙන මේ සතිමත් බව වර්තමානයේ තුල පිහිටුවාගෙන මේ තියෙන මේ සිහියට අපි මෛත්‍රිය දියධාරය කරගනිමු. සියලු සත්‍යයන් වෙත අපි මේ සිතින් සෙත් පතමින් මේ වර්තමාන සිතුවිල්ල වඩාත්ම කුසලයේ පැත්තට අප යොමු කරගනිමු. හොඳයි පින්තුනි, මෛත්‍රී භාවනා වඩනට අප සෝදානම. ඒ සඳහා ඔබේ ශරීරය නැවතත් සැහැල්ලුවෙන් තියාගෙන නාසය අභිමුඛ කොට සිහිය තියාගන්න. මා දැන් බලාපොරොත්තු වන්නේ මා සිටින මේ ස්ථානයේ පටන් මා අවට සිටින සියලු සත්‍යයන් කෙරෙහි මෙත් සිත පැතිරවීමට. මා වාසය කරන මේ නිවස, මේ නගරය, මේ ප්‍රදේශය, ප්‍රාන්තය, රට, මහද්වීපය, මේ පෘථුවිය, සෞර ග්‍රහ මණ්ඩලය, ගැලක්සිය, මේ විශ්වය, මේ සියලු තැන විසිරී සිටින සියලු ආකාරයේ සත්‍යයන් අරමුණු කළ ඒ හැම දිනාටම මා මෙත් සිතින් සෙත් පතනවා. හැම දිනාටම සූපත් භාවය ප්‍රාර්ථනා කරනවා. මෙම නිවසේ සිටින සියලු දෙනාද, මෙම නගරය, ප්‍රදේශය, ප්‍රාන්තය, රට, මහද්වීපය, පෘථුවිය, සෞර ග්‍රහ මණ්ඩලය, මන්දාකිණිය, මුළු මහත් විශ්වය, මේ සියලු තැන් ඉවසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. ලෝවැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. දස දිසාගත සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙන්වා සුවපත් වෙන්වා ලෝවැසි හැම දෙනා කෙරෙහිම මා මෙත්සිත පතුරවනවා. ඇතැම් අයගෙන් මට වැරදි අඩුපාඩු සිදු වුණත් ඒ හැම දෙනාටම මා සමාව දී ඒ අයට මා මෙත්සිත වඩනවා. ලෝවැසි හැම දෙනාම මගේම දරුවන්සේ දකිමින් එකම දරු පෙළක්සේ දකිමින් හැම දෙනාටම මා මෙත්සිතින් සෙත් පතනවා. කිසිදු කෙනෙක් කෙරෙහි කිසිදු විදි යමනාපයක් මේ අවස්ථාවේ මගේ හිතේ නෑ. ඉතාම පිරිසිදු වස්ත්‍රයක්සේ ඉතාම ප්‍රසන්න සුවඳවත් මලක්සේ මගේ සිත මෛත්‍රියෙන් මා පිරිසිදු කරනවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, අපේ සිත සතිමත් බව වර්තමානයේ තියාගෙන අපේ හිතට අලංකාරයක් සිදුවන ආකාරයේ යහපත් සිතුවිලි අප සිහිපත් කළ අවස්ථාව. පින්නතුනි බලන්න, අපේ විසිරලා තියෙන සිත එක තැනකට අරගෙන කුසල අරමුණක බොහෝ වේලාවක් භාවිතා කරනකොට අපට ලැබෙන මානසික සුවය කොතරම්ද කියලා, අප වටා පිටාවේ ලස්සන අපට කොයිතරම් දකින්න පුළුවන්ද, අපේ හිත කොයිතරම් ලස්සන කරගන්න පුළුවන්ද, හිතට එන මානසික අසහනය දුරු කරගෙන මේ වර්තමානය තුළම නිවන සැනසෙන පුද්ගලයන් බවට පත් වෙන මාර්ගයයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. අප මෙතෙ මෙසේද කළේ බුදුදහමේ මූලික ඉගැන්වීම අපි සාකච්ඡා කරලා ඊළඟට සති නිමිත්ත තුළ වර්තමානයේ හිත පිහිටුවාගෙන ඉන්පසු කුසල අරමුණු වල දානය පිළිබඳව, සීලය පිළිබඳව, බුදුගුණ භාවනාව, මෛත්‍රිය මේ වගේ කමඨහනක තමන්ගේ සිත භාවිත කිරීමයි මේ කලේ. මේ සමත භාවනා අපි මේ කලේ. සතිය ටිකෙන් ටික දියුණු වෙනකොට ඒ ප්‍රතිඵල විදියට සමාධිමත් බව වැඩි වෙනවා. සමාධිය කියන්නේ එක කුසල අරමුණක බොහෝ වේලාවක් අඛණ්ඩව සිත පවත්වා ගැනීමෙන් ඇතිවන සිතේ එකඟ බව. මේ එකඟ බව පිනතනේ ප්‍රඥාව ලබා ගන්නට අපට හේතු වෙනවා. අප මේ මෙතෙක් සාකච්ඡා කරේ ලෝකයෙන් තුල අපි සාර්ථක වෙන ආකාරය. මේකට වඩා ඉදිරියට යන්නට මාර්ගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සමත භාවනාවෙන් සිද්ධ වෙන්නේ මේ සංසාර චක්‍රය තුල විඳගෙන අපි කිසියම් විදිය මානසික සැනසීමකට පත් වීම. නමුත් බුදුරජාණන් වහන්සේ අපව එතනින් නොනවතවා වඩාත්ම ඉදිරියට යන්නට අපට අනුශාසනා කළා. අපි වර්තමානය තුළ ඉන් අවස්ථාවේදී අපේ හිතේ පරිත්‍යාගය, සීලය, බුදුගුණ, මෙත්සිත ආදී අරමුණු වලින් කුසල අරමුණක අපි හිටියත් අප තවමත් අවිද්‍යාව තුළ ඉන්නේ. මොකද අවිද්‍යාව කියලා කියන්නේ? අවිද්‍යාව කියන්නේ අපට ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, මියත් කන සාදී ඉන්ද්‍රිය වලින් අපි ගන්න අරමුණු ලැබෙනකොට ඒ අරමුණු අපට ලැබුණේ කලින් තිබෙච්ච අරමුණක්. ඒ ලැබිච්ච අරමුණ අත්විඳන පස්සෙත් ඉතුරු වෙනවා කියන කාරණය. මේක තමයි අවිද්‍යාව කියන කාරණය. මේක විවිධ ආකාරයෙන් විස්තර කරන්න පුළුවන්. ඒ වගේම අපි රූපයක් දකිනකොට අපි හිතාගෙන ඉන්නේ බාහිරයේ රූපය මේ මොහොතේ තියෙනවා කියලා. කනට ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දයත් එක්කම අපට රූපයක් නිර්මාණය වෙනවා. ඒ රූපය තුළ අපේ හිත බැස ගන්නවා. අපට දුක ඇති වෙන්නේ මෙන්න මේ නොදැනීම නිසා. මෙන්න මේ අවිද්‍යාවෙන් මුදවලා අප සම්පූර්ණම දුකෙන් නිදහස් වෙන මාර්ගයයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. එතකොට අපට ඇහැට රූපයක් පේනකොට, සිතට අරමුණක් නැගෙනකොට අපි දක්ෂ වෙන්නට ඕන. ඇත්තටම අපේ ජීවිතේට මොකද වෙන්නේ? ජීවිතයේ සිද්ධ වෙන මේ අනිත්‍යතාවය, මේ රූපාදී ස්කන්ධ පංචකයෙන් හට ගැනීම, නිරුද්ධ වීම මේ සිද්ධ වුනේ. මෙන්න මේක අපි මනවින් අවබෝධ කරගත්තොත් ඇහැට රූපයක් පේනකොටම අපි දකින්නේ රූපාදී ස්කන්ධ පංචකයෙන් හට ගැනීම. හට ගන්නවා විතරක් නෙවෙයි, ඒක නිරුද්ධ වෙනවා එතනම. ඒ වගේම මේ හට ගැනීම නිරුද්ධ වීම දකින අභ්‍යන්තර සිත, ඒකත් ස්කන්ධ පංචකයේම වර්තමාන ක්‍රියාකාරීත්වය. ඒකත් පටිසම්පාදේ මට හටගෙන ඒකත් එතනම නිරුද්ධ වෙනවා කියලා දකින්නට අපි දක්ෂ වෙනවා. තවත් ගැඹුරට ගියහම අපි කොමක් අත්විඳින්දත් ඒ සියලුම අත්දැකීම් ස්කන්ධ පංචකයේ පමණයි කියන කාරණේ අපි දකිනවා. ඒත් එක්කම අපි රූපෙන් නිදහස් වෙනවා. අපි වර්තමානයේ තුල දකින රූපය මේ මොහොතෙහි ඒකයි ස්ථානේ, ඒ දැකපු විදියට නැහැ කියන කාරණේ අපි දන්නවා. දැකීම සමගම අපිට කියන්නේ රූපෙන් මිදෙනවා. බාහිර රූපෙන් නිදහස් වෙන විතරක් නෙවෙයි, ඒ රූපය මෙනෙහි කරන වර්තමාන සිත පැතරත් හැවිල්ලා ඒ සිතේ අනිත්‍යතාවය, අනාත්මතාවය මෙනෙහි කළා. මේ අභ්‍යන්තර බාහිර දෙකෙන්ම නිදහස් වෙන ප්‍රඥාව ලබා ගන්නයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. මෙන්න මෙතනින් තමයි බුදුදහමේ දේශිත සතිමත් බව වඩාත්ම ඉහළ මට්ටමෙන් පුහුණු කරන, නැත්නම් බුදුදහමෙහි භාවනාව ඉගැන්වෙන අවස්ථාව සැබෑ ලෙසම පටන් ගන්නෙ මෙන්න මෙතනින්. මේකට අපි කියනවා සතිපට්ඨානය කියලා. පින්නතුනේ, මේ සතිපට්ඨානය නැත්නම් ඉංග්‍රීසි වලින් කියනවා නම් mindfulness, awareness. මේක තමයි බුදුහාඳුරන්ගේ දහම තුල වඩාත්ම සම්භාවනාවටපත් වෙච්ච ප්‍රධාන ඉගැන්වීම වන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඒකායනෝ භික්ඛවේ අම්මග්ගෝ සත්තාන විසුද්ධියා ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමනස්සාන අත්ථංගමාය ඥාය සදිගමාය නිබ්බානස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා කියලා. සත්‍යංගේ නික්ලේශී භාවය සඳහා, ශෝක පරිද්දවයන් දුරු කිරීම සඳහා, දුක් දෝමනස් ඉක්මවීම සඳහා, ඥාන ලැබීම සඳහා, නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහා එකම ප්‍රතිපදා විදියට බුදුහාඳුරෝ සුවිශේෂී ලෙස වර්ණනා කළ තියෙන්නේ, අවධාරණය කළ තියෙන්නේ, අගය කළ තියෙන්නේ සතිපට්ඨානය. අද වර්තමාන කාලේ බෞද්ධ අවබෝධ හැමදෙනාම එකසේ ලෝකයේ තුල සම්භාවනාවට පාත්‍ර කරලා ප්‍රායෝගිකව පුහුණු කරන මේ සතිමත් බව mindfulness කියන කාරණය භාගතුන් වහන්සේ වසර 2600කට කලින් අපට ඉදිරිපත් කළා. උන්වහන්සේ කියනවා සියලු දුක් පීඩා වලින් නිදහස් වෙන එකම මාර්ගය මේකයි කියලා. පින්නතුනි, අද නවීන ලෝකයා පරීක්ෂණ කරලා අත්හදා බලන කාලයට වසර දහස් ගානකට කලින් දහමක් දේශනා කරපු මේ ශාස්ත්‍රවරයාගේ ශ්‍රාවකයන් වීමට ලැබීම ඔබත් මාත් ලැබපු කොයි තරම්නම් භාග්‍යයක්ද. වර්තමානයේ විද්වතුන් පාසනට වඩා ඊටාම ගැඹුරින් ඊටාම ඉහළ මට්ටමින් බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව තුළින් මේ සතිපට්ඨාන වඩන ආකාරය අපට දේශනා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතිපට්ඨාන භාවනාව ආරම්භයේදීම සීලංච සුවිසුද්ධං දෙක්ඛංච උජුඛා කියන කාරණය. සතර සතිපට්ඨානෙ වඩනවා නම් වඩන කලින් සීලය පිරිසුදු කරගන්නට ඕන. දෙක්ඛංච අනුපගම්ම සීලවා කියපු ආකාරයට ඇතනත කියන අන්ත දෙකෙන් දුර වෙච්ච සීලබ්බත පරාමාසයට නොවැතෙනසේ අපි සීලය සම්පූර්ණ කරගන්නට ඕන. දිට්ඨි චුජුකා කියලා දේශනා කළා. සම්මා දිට්ඨිය මනවෙන් ඍජු කරගන්නට ඕන. මනා දර්ශනයක් අපිට තියෙන්නට ඕන. මේ කාරණය තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ සංගතනිකායේ සතිපට්ඨාන සංගුත්තේ තියෙන විභංග සූත්‍රයේදී. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සතිපට්ඨානං ඕ භික්ඛවේ දේසිස්සාමි සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදං කියලා. මහණෙනි මානුබලාට සතිපට්ඨානයක් දේශනා කරනවා, සතිපට්ඨාන භාවනාවක් දේශනා කරනවා, සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාවක් දේශනා කරනවා කියලා. මෙන්න මෙතනින් තමයි බුදුදහමෙන් ප්‍රකාශිත සතිපට්ඨානයේ සැබෑ ස්වභාවය අනාවරණය වෙන්නේ. වර්තමාන යම් කිසි කෙනෙක් සතිපට්ඨාන කියලා ප්‍රකාශ කරනවා නම් ඒක බුදුසාම අභියස ඒ ප්‍රකාශ කරන දේශනාවට කොයිතැනක් හිමි වෙනවාද කියලා අපිට බලන්න පුළුවන් දේශනාව මේ විභංග සූත්‍රය. මේ කාරණා ටිකක් පැහැදිලි කරගන්නට ඕන. සැබෑ ලෙසම දුකෙන් නිදහස් වෙන නම්, සිතේ පාරිශුද්ධත්වය ඇති කරගන්න නම්, දුක් දෝමනස් ඉක්මව ගන්නට නම්, ඥානෙ ලබා ගන්නට නම්, නිර්වාණය සාක්ෂාත් කරගන්නට නම් මේ කාරණා තුන ගැන මන අවබෝධය අපිට තියෙනට ඕන. සතිපට්ඨානය කියලා කියන්නේ මොකද්ද? කායේ කායන පස්සේ විහෙරති. කායේ කාය අනුව බලන නුවණ. වේදනාස වේදන පස්සේ විහෙරති. වේදනාවන්හි වේදනා අනුව බලන සිහිය. චිත්තේ චිත්තාන පස්සේ විහෙරති. සිතේ සිත අනුව බලන සිහිය. ධම්මේසු ධම්මාන පස්සේ විහෙරති. ධර්මයන්හි කුසල අකුසල සිතිවිලි පිළිබඳව ඒ අනුව බලන අවස්ථාව. කොහොමද බලන්නේ? ආතාපේ සංකජානෝ සතිමා විනේ ලෝකේ. ආතාපේ ක්ලේශයන් දුරුකරන වීරියෙන් සංකජානෝ මන අනුවණින් සතිමා සිහියෙන් විනේ ලෝකේ අභිඤ්ඤා දෝමනස්සං ලෝකේ කෙරෙහි ස්කන්ධ පංචක ලෝකේහි දැඩි ආසාව සහ දෝමනස විරසක බව දුරු කරමින් තමයි මේ ස්ථාන හතරෙහි කය වේදනා සිත සිතිවිලි කියන මෙන්න මේ ස්ථාන හතරේ සිත පිහිටුවා ගන්න දේශනා කළා. මේ දේශනා කිරීම සතිපට්ඨානය මුල් අවස්ථාව. දෙවෙනි කාරණේ සතිපට්ඨාන භාවනාව. කය වේදනා සිත සිතිවිලි කියන මේ හතරේ සිත එකඟ කරනකොට සිත තැම්පත් වෙනකොට අපි මොකද්ද කළ යුත්තේ? සමුදේ ධම්මාන පස්සේ විහෙරති. ඒ කාය ආදී ආයතනයන් හට ගැනීම අපි දකිනවා. වය ධම්මාන පස්සේ විහෙරති. ඒක හේතු නැතිවීමෙන් නිරුද්ධන ආකාරය දකිනවා. සමුදේ වය ධම්මාන පස්සේ විහෙරති. ඇතිවීම සහ නැතිවීම දෙකම දකිනවා. මෙන්න මේ ඇතිවීම නැතිවීම සමුදේ වය උද්‍යබ්බය මෙන්න මේක නුවණින් දැකීම පටිසම්පාදේ න්‍යායට අනුව ඉමස්මින් සති දන්නෝති. මේ හේතු ටික ඇති කල්ලි මේක ඇති වෙනවා. ඉමස්මින් අසති දන්නෝති. මේ හේතු ටික නිරුද්ධ වීම එක නිරුද්ධ වෙනවා. ඉමස්ස උප්පාදාය දම් උප්පජ්ජති. මේ හට ගැනීම මේක හට ගන්නවා. ඉමස්ස නිරෝධාය දන් නිරුද්ධති. මේ නිරුද්ධ වීමෙන් මේ නැතිවීමෙන් මේ ප්‍රහීණ වෙනවා කියන මෙන්න මේ ඇතිවීම නැතිවීම සංඛ්‍යාත අනිත්‍යතාවය අප නෝනේ මෙනෙහි කරන අවස්ථාව. මේක තමයි කේනතුනි විදර්ශනාව කියලා කියන්නේ. මේක තමයි සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ. මයින්ඩ්ෆුල්නස් පිළිබඳව ලෝකයේ බොහෝ දෙනා සාකච්ඡා කළා. ඒ බොහෝ දෙනාට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ කාරණේට සමීප වීම ඊතරම් පහසු කාරණයක් නෙවෙයි. ඇයි ඒකට හේතුව? ඒ සඳහා බුදුදහමේ මූලික ඉගැන්වීම වන ආර්ය න්‍යාය හේතුඵල ධර්ම ඉදම්පච්චතාවය අපි තේරුම් ගත යුතුයි. මෙන්න මේ අවස්ථාව දෙවෙනි පියවර විදිහට දක්වනවා. තුන්වෙනි අවස්ථාව දක්වනවා සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදා කියලා. ඒ මොකද්ද? සම්මා දිට්ඨිය මුලින් යන සම්මා සංකප්පාදී අංගයන්ගෙන් යුක්ත සම්මා සමාධිය අවසන් කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය මනවින් දැනගෙන සිටීම. මෙන්න මේ විදිහට සතිපට්ඨානය කාය වේදනා කිත ධම්ම කියන ස්ථාන හතරේ සිට පිටුවා ගැනීම, සතිපට්ඨාන භාවනාව සමුදේවය බැලීම, ඇතිවීම නැතිවීම දැකීම, සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදාව නැත්නම් ආරස්තිංග මාර්ගය. මෙන්න මේ තුනම මනවින් දැකගත්තු කෙනෙක් මේ ලෝකේ ඉපදුණු බුද්ධෝත්පාද කාලයක මේ ලෝකේහි ජනිත වුණු කල්යාණ මිත්‍රයන් ඇසුරු කරලා සුතමේ ඥානයෙන් ධර්ම ශ්‍රවණේ ලබාගත්තු සම්මා දිට්ඨිය ඇති කරගත්තු තැනැත්තාට වඩන්න තියෙන මාර්ගය තමයි මේ සතිපට්ඨානය කියලා කියන්නේ. එතකොට සතිපට්ඨානේ වැඩිමෙන් මොකද්ද වෙන්නේ? අපේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය වලට ගෝචර වෙන රූප ශබ්ද ආදී අරමුණු අභියස නුවණින් ප්‍රඥාවෙන් දකින කෙනෙක් බවට පත් වෙනවා. කොයි ආකාරයේ සිතුවිල්ලක් හිතට ආවත් අපි දක්ෂ වෙනවා මේ සිතුවිල්ල පෙරපසු නොවි මේ මොහොතේ හටගත්තු අත්දැකීමක්. මේක හටගෙන නිරුද්ධ වෙනවා. මේ වර්තමාන අත්දැකීම අතීතයෙන් වර්තමානට ආවේ නැහැ. වර්තමානයෙන් අනාගතයට යන්නේත් නැහැ. මේක අහම්යෙන් ඇතිවෙච්ච දෙයක්වත් නෙවෙයි. මේක සත්‍ය පුද්ගලයේ ක්‍රියාත්මක කරපු දෙයක්වත් නෙවෙයි. මේක හේතු ඇතිකල්ලි හේතුඵල සම්බන්ධය මත හටගෙන හේතු නිරුද්ධ වීමෙන් හට නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙන්නේ නිකන් නෙවෙයි. ඊළඟ සිතුවිල්ලට අරමුණක් බවට පත් කරලා හේතුවක් හදලා තමයි මේක නවතින්නේ කියන කාරණයත් ඔහු හේතුඵල සම්බන්ධයක් දකිනවා. මේ දකින දකින්න පුද්ගලයා ආභ්‍යන්තරයේ පැත්තට හැරෙනවා. බාහිර රූපය තුළ හිත බැසගෙන තිබුණු ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. අනිත් පැත්තෙන් ආභ්‍යන්තර මනස ගැනත් තියෙන නිත්‍ය සංකල්පය ආත්ම සංඥාව ටිකෙන් ටික දුර වෙලා මෙතනත් ආයෙන්න එන්නම විරාගී පුද්ගලෙක් බවට විමුක්තියටපත් වෙච්ච විමුක්ති සහ විමුක්ති ඥාන දර්ශනය සාක්ෂාත් කරන පුද්ගලෙක් බවට පත් වෙනවා. මෙන්න මේක තමයි මේ සතර සතිපට්ඨානේ වැඩිමීමේ මාවතෙහි ආරම්භයේදී අපි ඇති කරගත යුතු දර්ශනේ බවට පත් වෙන්නේ. ඉතින් පින්වතුනි, අපි හුඟක් වාසනාවන්තයි. මෙමුදු කාලෙක ඉපදිලා අපිට කොයිතරම් බාහිර සම්බාධකාවක් ඒ කිසිදු සම්බාධකයකින් මානසිකව කඩා නොවැටෙනසේ දුකටපත් නොවනසේ අපට සනාතන රැකවරණයක් බුදුරජාණන් වහන්සේ දෙපත් කළ තියෙනවා. ඒ ධර්ම අසහා දැනගෙන අපේ ජීවිතයට පුහුණු කර පමණට අපට දුකෙන් නිදහස් වෙන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා ඒක අපි හුඟක් සතුට වෙන්නට ඕන. පින්වතුනි, අපි අර ආරම්භයේ සති නිමිත්තෙන් පටන් ගත්තු කාරණය ඊටම වැදගත් අවස්ථාවක් බවට පත් වෙනවා. අපි කොමන භාවනාවක් කළත් මේ සති නිමිත්ත කියන එක අඛණ්ඩව පවත්වා ගන්නට ඕන. එදා රාහුල ස්වාමීන් වහන්සේ ගසක් මුල සති නිමිත්තට හිත තියාගෙන ඉන අවස්ථාවේදී සරියුත් මහඳුරෙන්ට වැඩම කළ සඳහන් කළේ, රාහුල ඔබ සති නිමිත්ත හිත තියාගෙන ඉන්නේ, එහෙනම් ඔබ ආනාපාන සතිය වඩන්න කියලා. එතකොට සති නිමිත්ත හිත තියාගෙන ඉනවා කියලා කියන්නේ විසිරලා කියන හිත නාසය ආශ්‍රිතව පවත්වාගෙන වර්තමානයේ තුල සිට තබාගෙන සිටීම. මේක අපි නිශ්චිත භාවනාවක් කළත් නොකළත් නිතරම කරන්න පුළුවන් දෙයක්. මේක තමයි සතිපට්ඨානයේ මූලික පදනම. මේ තුල ඉන්නකොට තමයි සියලුම ගුණධර්ම වැඩෙන්නේ අපේ. එහෙම නැතුවත් අපිට භාවනා කරන්න පුළුවන්. ඒ භාවනා වඩන අවස්ථාවේදී අපේ කුසලයක් ඇති වෙන්න පුළුවන්. නමුත් පින්නතුන එක සම්මා සතියක් බවට පත් වෙලා ඒක සති සම්පෝඥංගයක් වෙලා විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙන මාර්ගයක් බවට පත් වෙන්නේ නැහැ අපට. ඒකපත් වෙන නම් බුදුරජාණන් වහන්සේ අර චප්පානක සූත්‍රයේ දේශනා කළා. සත්තු හය දෙනෙක් පිළිබඳ උපමාවක් පිළිබඳව දේශනා කරපු සූත්‍රයක් තියෙනවා. මේ චප්පානක සූත්‍රයේදී භාගතුන් වහන්සේ ඉදිරිපත් කරනවා සත්තු හය දෙනෙක් පිළිබඳ උපමාවක්. ඒ සත්තු හය දෙනා එකට වලිග වලින් ගැට ගහනවා. ගැට ගහලා මේ සත්තු හය දෙනා අතාරිනවා. අතෑරියට පස්සේ මොකද වෙන්නේ? ඒ සතා ශක්තිමත් සතාගේ පැත්තට ඇදගෙන යනවා. වඳුරා ශක්තිමත් නම් වඳුරානි සත්තු පස් දෙනා ඇදගෙන ගහකට යනවා. ඒ වගේ මේ සතු අතර ණයෙක් ඉන්නවා. ණය ශක්තිමත් නම් අනිත් සත්තු පස් දෙනාම ඇදගෙන ඔහු කුඹසකට යනවා. මේ සතු අතර බල්ලෙක් ඉන්නවා. බල්ල වඩාත්ම ශක්තිමත් නම් අනිත් සත්තු පස් දෙනාම ඇදගෙන ඔහු ගමට යනවා. මේ සතු අතරේ නරියෙක් ඉන්නවා. සිවලෙක් ඉන්නවා. මේ සිවලන් ශක්තිමත් නම් අර සියලුම සතුට ගැටගෙන ඔහු කැලයට යනවා. මේ සතු අතරේ උකුස්සෙක් ඉන්නවා. පක්ෂියෙක් ඉන්නවා. මේ පක්ෂියා ශක්තිමත් නම් ඔහු අනිත් සතුට ගැටගෙන අහසට පියාඹෙනවා. මේ සතු අතරේ කිඹුලෙක් ඉන්නවා. මේ කිඹුලා ශක්තිමත් නම් අනිත් සතු පස් දෙනාම ඇදගෙන ඔහු ජලාශයකට බහිනවා. මෙන්න මේ වගේ අපිට එක එක භාවනා වඩන්න පුළුවන්. මෛත්‍රිය වඩනකොට මේ සිතත් එක්කම සිතේ හිමි අරමුණු කරා යනවා. දුක් විඳින සත්‍යයන් ගැන යන්න පුළුවන්, සැප විඳින සත්‍යයන් ගැන යන්න පුළුවන් සිත. කුඩා සත්‍යයන්, ලොකු සත්‍යයන් මේ තැන් තැන් වල අපේ හිත දුවනවා. අර සත්තු හය දෙනෙකුට බැඳලා තිබුණා. ඒ සත්තු හය දෙනෙක එක එක පැත්තට යන යනවා වගේ අපි හැතැම්මිට කුසල අරමුණක හිටියත් මේ සති නිමිත්තේ සැබෑසේ අපි නොපිට හඟත්තොත් අපේ හිත සතිමත් බව සැබෑසම දිනු වෙන්නේ නැහැ. අර චම්පානක සූත්‍රයේ භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා ඒ සත්තු හය දෙනෙකුට බැඳලා විතරක් නැහැ. ඒ සත්තු හය දෙනා එක රීටක ශක්තිමත් ඉන්නක නැවත ගැට ගන්නට ඕන. අන්නේ ශක්තිමත් ඉන්නේ සත්තු හය දෙන ගැට ගන්න වගේ තමයි මේ සති නිමිත්ත තුළ හිත ගැට ගසාගෙන සිටින්නේ. අපේ හිත එක පැත්තකින් කුසලියක් අනෙක් පැත්තේ සතිමත් බවක් මේ දෙකම එකසේ දිනු වෙන්නේ මේ වර්තමානයේ තුළ සති නිමිත් ඉඳගෙන ඒ අරමුණ සිහි කර පමණටයි. එතකොට පින්නතුනි අපි නිශ්චිත භාවනාවක් කළත් නොකළත් අපි හැම වෙලාවෙම සිහියෙන් ඉන්නේ, සිත ගැන නිතර අවධානයෙන් ඉන්නේ. ඇවිදිනකොට, වැඩ පළ කරනකොට, කතා බහ කරනකොට, රැකී රක්ෂා කරනකොට, කඩේකට ගිහිල්ලා බඩු ගන්නකොට, ඒ හැම වෙලාවෙම මෙන්න මේ සති නිමිත්තත් එක්ක ඉන්න අපි උත්සාහ ගන්නට ඕන. අප නිවන් මාගේ අඛණ්ඩව යෙදෙන්නට සහ එහි ප්‍රතිඵල අඛණ්ඩව ලබා ගන්නට අපේ උනන්දුවක් බලවත් ඡන්දයක් තියෙනවා. මෙහි ප්‍රතිඵල විදියට තමයි පේනතුනේ අපට සැබෑ ලෙසම සතිමත් බව දිනෙන්නේ. මෙහෙම ඉන්නකොට අපට තියෙන වාසිය තමයි හිතට කොයි ආකාරي අකුසල චේතනාවක් ආවත් අපි දන්නවා දැන් තමන්ගේ හිතට මොකද වෙන්නේ කියලා. අපේ හිතේ මුලින් ටිකක් ප්‍රමාද ගතියක් වෙන්න පුළුවන්. යම් රූපයක් දැස ගිහිල්ලා ටික දුරක් ගිහින් හිතේ රාගය ඇති වෙන්න පුළුවන්. නමුත් අර කලින් වගේ අපේ ඒ රාගය එක දිගට තියෙන්නේ නැහැ. ඉක්මනටම තමා දන්නවා තමන්ගේ හිත බැහැර ගියා කියලා, තමන්ට වැරදුනා කියලා දන්නවා. ඉක්මනටම නැවත සති නිමිත්තට ගන්නවා. මෙන්න මේක පින්නතුනි කාලයක් යනකොට ජීවිතයේ ඉතාම ලස්සන අත්දැකීමක් බවට පත් වෙනවා. එන්න එන්නම ජීවිතයේ සතිමත් බව දිනු වෙනකොට, සිත එකඟ වෙනකොට සිතේ කෙලෙස් එන්නේ නැම අඩු වෙනවා. ඒ අඩු වීමත් එක්කම ජීවිත ලෝක සෞන්දර්යවත් බවක්, ප්‍රබෝධමත් බවක්, හිතේ ප්‍රීතියක් හටගන්නවා. ඉතාම ප්‍රසන්න මනසකින් මුළු ලෝකයක් බලන්නට යහුරු වෙනවා. හුරු වෙන්න යා මේ සතියට ලබා දෙන්න පුළුවන් ඉහළම ගෞරවය, ඉහළම වටිනාකම, ඉහළම ඇගයීම ලබා දෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉහළම කරුණ අධ්‍යයනය කරමින්. මෙන්න මෙතනින් තමයි ඔහුගේ අනිත් ධර්ම කාරණා වර්ධනය වෙන්නේ. ඔව අඛණ්ඩව ධර්ම ශ්‍රවණය කරනවා. ඒ අහන ධර්මයෙන් උපරිම වැදගත්ම කරුණු තේරුම් ගන්නට අඛණ්ඩ උත්සාහයක යෙදෙනවා. එතකොට ඔහුට මුලින්ම මෙන්න මේ කායනුපස්සනාව වඩන ආකාරය පැහැදිලි වෙනවා. කායේ කායනුපස්සේ විහෙරති. ඔහු සති නිමෙති හිත තියාගෙන සතින් උපට්ඨපෙත්වා කියපු ආකාරයට සිහිය මොහන අභිමුඛ තියාගෙන ඥාන විභංගයේ දැක්වෙන ආකාරයට නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියලා දක්වලා තියෙන ආකාරයට නැත්නම් චප්පානක සූත්‍රයේහි අර ඍටක සත්තු බැඳලා තියන්න ආකාරයට නැත්නම් මහා රාහුල වාද සූත්‍රයේ දැක්වෙන ආකාරයට රාහුල ස්වාමීන් වහන්සේ සති නිමිති හිටපු ආකාරයට අපි හිත තියාගෙන වර්තමානයේ ආස්වාස ප්‍රසආස පිළිබඳව බලනවා. හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියන ආකල්පයෙන් ඉන්නවා. හුස්ම පිට කරනකොට පිට කරන බව පිළිබඳ අවධානයෙන් ඉන්නවා. හුස්ම ගන්නවා පිට කරනවා. හුස්ම ගන්නවා පිට කරනවා. මේක පින්නතුණි ආකාර කීපකින් අපිට කරන්න පුළුවන්. දීගන්වා රස්සන්වා කියපු විදිහට හිත තැම්පත් වෙන්න වෙන්න දීර්ඝ හුස්ම පේනවා. කෙටි හුස්ම පේන ගන්නවා. ඒ වැතුල් වීම පිටි කිරීම ටිකෙන් ටික තමන්ට ප්‍රකට වෙනවා. සබ්බකාය පරිසංවේදී පස්සම් බයං කාය සංඛාරං ආදී වශයෙන් කියපු විදිහට මේ ආස්වාස ප්‍රස්වාස නැවති සම්පූර්ණ හුස්ම කය පිළිබඳ අවධානය යොමු වැඩි වෙනවා. ඒ සියලු කය හුස්ම පිළිබඳ වූ සියලු කය ටිකෙන් ටික සංසිඳන ආකාරය තමන්ට පේනවා. මගේ ශරීරය වගේමයි වෙනත් අයගේ ශරීරවල සිද්ධ වෙන්නේ මේ වගේ දෙයක් නේද කියලා තමාගේ වර්තමාන මනස තියාගෙනම සති නිමිති තියාගෙනම අනිත් කෙනාගේ ශරීරය ගැනත් තමා නොනින් සලකලා බලනවා. බහිද්ධා වාකායේ කායනපස්සේ විහෙරති. අනිත් කෙනෙක් හුස්ම ගන්න ආකාරය ලං වෙලා බලනව නෙවෙයි, තමන්ගේ දේ සීකරනකොට ඒ දෙයම අනිත් කෙනාට වෙන්නේ කියන එක ගැන තමන් තුළම හිත තියාගෙන තමා නොනින් මෙනෙහි කිරීමයි වෙන්නේ. අත්තිකායෝතිවා පනස සතිපත්ති පට්ඨිතා හෝති. කයක් කියලා දෙයක් තියෙනවා. හැබැයි තිබ්බට ඔහුගේ ඥානය තවදුරට වැඩෙනවා. යාව දේව ඥාන මත්ථාය. ඥානය ටිකෙන් ටික වැඩෙනවා. ඒක නුවණ සඳහා අනිශ්චිතෝච විහෙරති. ඔහුගේ හිත ටිකෙන් ටික මේ රූපකයෙන් නික්මෙනවා. නැතකින්චි ලෝකේ උපාදීයති. ලෝකේ කිසිමක් කෙරෙහි රූපස්කන්ධය ආදී මේ ස්කන්ධ පංචක ලෝකයේ කිසිවක් කෙරෙහි හිත බැස නොගන්නාසේ, තෘෂ්ණා දෘෂ්ටිමාන වලින් හිත මිදෙනසේ ඔහු තමාගේ හිත පිරිසුදු කරගන්නවා. මේ ආස්වාද ප්‍රාස්වාදයෝස්සේ කය බලන ආකාරය. ඒ විතරක් නෙවෙයි, මේ ආස්වාද ප්‍රාස්වාස නැමැති කය මේ ආහාරයේ ප්‍රතිඵලයක් විදිහට හට ගන්නවා. සමුදේ ධම්මානුපස්සී විහෙරති. ඒ ආහාරය නිරුද්ධ වීමෙන් මේ හුස්මත් හැම මොහොතම නිරුද්ධ වෙන ආකාරය දකිනවා. වය ධම්මානුපස්සී විහෙරති. සමුදේ වය ධම්මානුපස්සී විහෙරති. මේ හට ගැනීම වැයීම් දෙකම හු නුවණින් දකින කෙනෙක් බවට පත් වෙනවා. රූපේ පිළිබඳව තියෙන ආත්ම දෘෂ්ටිය ටිකෙන් ටික අඩු වෙනවා. මුලින් සමතයෙන් පටන් ගත්ත මේ භාවනාව ටිකෙන් ටික විදර්ශනා පැත්තට යොමු වෙනවා. සමුදේ වය බැලීමත් එක්ක එතනින් නොනවතීමේ තැනැත්තා ඉරියාපත පබ්බේ විදියට මේ ශරීරයේ සිදුවෙන ඉරියව් හතර හිටගෙන සිටීම, ඇවිදීම, ඉඳගෙන සිටීම, සැතපීම කියන මේ ඉරියව් හතර ක්‍රියාත්මක වීම ගැන හො බලනවා. අනිත් ඇඟ ශරීරයටත් මේක සම්බන්ධ කරලා බලනවා. මේක හටගන්නේ ආහාරයේ ප්‍රතිඵලයක් විදියට, හේතුඵල ධර්මයේ ප්‍රතිඵලයක් විදියට නේද මේක හටගන්නේ කියලා මේ සතර ඉරියව්වේ හටගැනීම වැයීමත් හො දකිනවා. ඒ පිළිබඳව තවදුරටත් ඥානය දිනු වෙනවා. කයක් තියෙනවා. නමුත් ස්ථිර සත්‍යයක් නැහැ කියන එක දකිනවා. සිහිය නුවණ වැඩෙනකොට තවදුරටත් මේ කය පිළිබඳව තියෙන උපදී තෘෂ්ණා දෘෂ්ටිමාන ටිකෙන් ටික දුර වෙලා යනවා. ඒ වගේම සඳහන් කරනවා සම්පජඤ්ඤ පබ්බේදී. අප උදෑසන අවදිච්ච මොහොත පටන් රාත්‍රියේ නිින්දට යෑම දක්වා වූ සිදු කෙරෙන සියලුම කාර්යයන් කෑම බීම ගැනීම, ඇඳුම් පැනදුම් ඇඳීම, ඇවිදීම, හැසිරීම, අමවසෙන් අපේ ශරීර කෘත්‍යයන් කිරීම දක්වා වූ සීළු ක්‍රියාවන් සති නිමිත්තත් තුලින්ගෙන ඊතාම නුවණින් දකිනවා. ඒ ක්‍රියාව තුළ සම්පූර්ණ සිහිය තියාගෙන කටයුතු කරනවා. අනිත් ඇරි ශරීර වලටත් මේ වගේම දෙයක් නේද වෙන්නේ? මේ ක්‍රියාකාරීත්වයන් සිදු වෙන්නේ අපි ගන්න ආහාරයේ ප්‍රතිඵලයක් නිසා නේද? ඊට තව තෘෂ්ණා, අවිද්‍යාව, ඒ වගේම කර්ම, නිබ්බති ලක්ෂණ නොදිනීම ආදී මේ හේතු ටික ප්‍රතිඵලයක් විදිහට නේද මේ සතර ඊරියව පවතින්නේ? කියන නුවණ තවදුරටත් වැඩිලා එහි ප්‍රතිඵල විදිහට අනිසිතෝච විහෙරති මේ ඉරියව පිළිබඳවත් තියෙන ඇල්ම ටිකෙන් ටික දුර වෙලා යනවා. නැතිකින්ති ලෝකී උපාදීයති ලෝක කිසිවක් කෙරෙහි ඔහු උපදී හැටියට තෘෂ්ණා වශයෙන්, මාන වශයෙන්, සක්කාය දිටි වශයෙන් හොගන්නේ නැහැ. ඔහු වෙනුවනේ එන්නව ප්‍රකට වෙනවා. ඒ වගේම තවදුරටත් ඉදිරියට යන මේ තැනැත්තා මේ ශරීරයේ සකස් වෙලා තියෙන කොටස් පිළිබඳව ඒ කියන්නේ තමන්ගේ හිසේ තියෙන කෙස් ගස් වල ඉඳලා කෙස්, ලොම්, නිය, දත් ආදී වශයෙන් අපේ ශරීරයේ තියෙන ඕලාරික ගති, ඒ වගේම දියර වර්ග, වාතය මේ ආදී දේවල් පිළිබඳව හොඳට නුවණින් සිහි කරනවා. විශේෂයෙන් දෙතිස් කුණපයන් මේ ශරීරයේ සකස් වෙලා තියෙන මේ භෞතික කොටස් පිළිබඳව ඔහු නුවණින් බලනවා. මේ කොටස් වලින්ම නේද අනිත් ඇගේ ශරීරයක් හැදිලා තියෙන කියලා දකිනවා. මේක ආහාරයේ ප්‍රතිඵලයක් විදිහට හටගත්තු දේ ආහාරයේ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යන දෙයක් නේද කියන එක මියතුලින් ඔහු නුවණින් දකිනවා. එයත් ඔහු අනිත්‍ය වශයෙන් දකිනවා. ඒ තුනත් ඔහු හිත බැස නොගන්නාසේ හිත නිදහස් කරගන්නවා. ඒ වගේම ශරීරය සකස් වෙලා තියෙන සතර මහා භූත රූප ශරීරයේ තියෙන දැඩි ගතිය, වැගිරෙන ගතිය, රස්ණය, සුණඳ කියන මෙන්න මේ ප්‍රධාන මූල ධර්ම හතර ගැන තේරුම් ගන්නවා. ආහාරයේ ප්‍රතිඵලයක් විදිහට හටගත්තු මේදී වෙනත් ඇඩි ශරීර මතත් මේකම නේද තියෙන්නේ කියන මේ අවබෝධය ලැබෙනවා. ඒ තුලත් ඔහු ආසාව ටිකෙන් ටික අඩු කරගන්නවා. එතනින් නොනවතීමේ තැනැත්තා කෙනෙක් මිය ගියාට පස්සේ මේ ශරීරයට සිද්ධ වෙන කාරණා ශරීරයේ දින කීපයක් ගත වෙනකොට මේක ඉදිමිලා යනවා, සැරව වැගිරෙනවා, ලේ වැගිරෙනවා, පණුව දාලා ටිකෙන් ටික ඇටසැකිල්ලක් බවට පත්වීම දක්වා වූ මෙන්න මේ ගමන් මගේදී මොකද මේ ශරීරයට සිද්ධ වෙන්නේ කියන ගැන ඔහු අවබෝධයෙන් ඉන්නවා. මේකත් සිද්ධ වෙන්නේ මේ ආහාරයේ ප්‍රතිඵලයක් විදිහට නේද? මේ විඥානයේ ක්‍රියාකාරීත්වය මත හේතුඵල ධර්මයේ සිද්ධාන්තය මත සිද්ධ වෙන මේ දේ සත්වේ පුද්ගලෙක් නෙවෙයි කියලා ඔහු දැකලා මේ තුළ ඇතිවෙන තෘෂ්ණා දෘෂ්ටිමාන දුරු කරගන්න. මේ කායනුපස්සන වැඩි මේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අපි දැඩිසේ මේ රූපය සත්වේ පුද්ගලෙක් කියලා අපි නිර්මාණය කරගෙන ඉන්නේ. රූපං අත්තෝ සමනුපස්සති මේ රූපය ආත්ම වශයෙන් අරගෙන තියෙන්නේ. කායනුපස්සන වඩනකොට මෙන්න මේ වැරදි දෘෂ්ටි දුරු වෙලා නරූපවන්තං වාක්කානම් නැත්නම් නරූපං අත්තෝ සමනුපස්සති රූපය ආත්ම කොට හොය තනේ නැහැ. නරූපවන්තං වාක්කානම් ආත්මේ රූප සහිත දෙයක් නෙවෙයි කියලා දකිනවා. නෑ අත්ථානං වා රූපං නෑ අත්ථනි වා රූපං ආත්මය තුළ රූපයක් නෑ. ඒ වගේම නරූපස්මින් වාක්කානම් රූපය තුළ ආත්මය බැසගෙනත් නෑ කියලා මෙන්න මේ රූපය ගැන විවිධ පැතිවලින් ප්‍රඥාවෙන් බලනවා. බැලීමත් එක්ක රූපයක් දැක්ක ගමන් ඒ රූපය සත්පුද්ගල සංඥාවෙන් ගැටගසාගෙන අපි මේ ජරා මරණ වලට පිවිසෙන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. මුලදී අපේ සිහිය අඩුවීම හේතුවෙන් ටික දුරක් මේ ඔස්සේ යා හැකියි. නමුත් වෙනතුනේ මේක දිගින් දිගටම යන්නේ නැහැ. අපි අඛණ්ඩව සිහිය දිනු කරනවා නම්, කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් ධර්ම ශ්‍රවණය කරනවා නම් මෙන්න මේ කය පිළිබඳව තියෙන මුලාව, අවිද්‍යාව දුරු කරගෙන කයට තියෙන ආසාව ටිකෙන් ටික අඩු වෙනවා. එපමණක් නෙවෙයි අපි වේදනා පස්සනා වඩනවා. සුඛ වේදනා, දුක් වේදනා, අදුකම සුඛ වේදනා, ඒ වගේම සාමිස සුඛ, සාමිස දුක, නිරාමිස සුඛ, නිරාමිස දුක, සාමිස අදුක්කම සුඛ, නිරාමිස අදුක්කම සුඛ ආදී වශයෙන් සාමිස වශයෙන් හෝ නිරාමිස වශයෙන් ඇතිවන සැප දුක් උපේක්ෂා කියන මේ වේදනාවල් ගැන හොඳට බලනවා. ඒ බලන්නේ මේ සති නිමිත්තේම හිත තියාගෙන. ඇස් කන් ආසාදී ආයතන වලින් අපේ හිතට කිසියම් සැප දුක් ආදී වේදනාවක් එනකොට අපි දන්නවා මේක හේතු නිසා ස්පර්ශය නිසා මේ වේදනාව හටගත්තේ. මේක කලින් තිබෙන මෙතෙන්ට ආපු වේදනාවක් නෙවෙයි. මේ මොහොතේ හේතුඵල ධම නිසා හටගත්තු මේ වේදනාව ස්පර්ශයෙන් නිරුද්ධ වීමෙන් ඊතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේ නිරුද්ධ වෙන වර්තමාන වේදනාව අනාගතයට යන්නේ නැහැ කියලා දකිනවා. මේත් එක පිනුතුනි මෙතෙක් කල සත්ව පුද්ගල සංඥාවෙන් ගත්තු වේදනාවේ පිළිබඳව තියෙන අනුවණකම අවිද්‍යාව ටිකෙන් ටික දුරු වෙනවා. අති වේදනාතිවා පනස සතිපච්චපට්ඨිතා හෝති. වේදනා කියලා දෙයක් තියෙනවා. නමුත් ඔහු දන්නවා මේක ස්ථිර වශයෙන් ගන්න පුළුවන් පුද්ගලෙක් නෙවෙයි. නැතකින්චි ලෝකී උපාධිය ඇති. මෙන්න මේ වේදනා සංඛාත ලෝකය තුළ අපේ හිත තෘෂ්ණා දෘෂ්ටිවාසයෙන් බැස ගන්න ගතිය ටිකෙන් ටික දුර වෙනවා. අපි වේදනාවට තමයි පිනතුන හුවාක මුලා වෙන්නේ. ඇසර රූපයක් දැකලා සැප වේදනාවක් එනකොට, ශරීරයේ ස්පර්ශයක් වෙනදලා කිසියම් වේදනාවක් එනකොට ඒ වේදනාව මගේ කරගෙන අපි බොහෝ සේ දුකටපත් වෙනවා. අපි රාග ආදී කෙලෙස් හට ගන්නවා. ඇතැම් විටේරු ඒ වේදනාවට අපි ගැටෙනවා නම්, අකමැති වෙනවා නම් ඒ වේදනාවත් එක්ක අප්‍රමාණ වෙහෙසකට, සංතාපයකට පත් වෙනවා. මෙන්න මේ දැඩි පරිලාහයේ දුරු කරගන්නේ බුදුහාමුදුරුව අපට දේශනා කළේ වේදනාපස්සන වඩන කියලා. එතනින් නොනවති අපි පින්නතුනි තවදුරටත් චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. සිතේ සිතානුව බලමින් අපි වාසය කරනවා. හිතට සරාගං වා චිත්තං, සරාගං චිත්තං පජානාති. රාග සහිත සිතුවිල්ල සිතක් ඇති වෙනකොටම අපි දානවා දැන් සිත රාග සහිතයි. පීත දෝසං පීත රාගං වා චිත්තං. දැන් රාගේ සිතේ රාගේ නැති වෙනකොට දානවා දැන් රාගයක් නැහැ කියලා. සදෝසං වා චිත්තං, පීත දෝසං වා චිත්තං. හිත දේශ සහිත නම් ඒකක් දන්නවා, දේශ නැත්නම් ඒකක් දන්නවා. සමෝහං වා චිත්තං, විත මෝහං වා චිත්තං. හිත මුලාවටපත් වෙලා නම් ඒක දන්නවා, නැත්නම් ඒක දන්නවා. කොහොමද දැකගන්නේ? බාහිර දකින්න රූපේ හිත වැසගෙන නම් තියෙන්නේ. හිතට එන අරමුණක් ඔස්සේ රූපයක් නිර්මාණය වෙලා ඒ රූපය තුළ මේ මොහොතේ වැසගෙන දැඩි ආසාවකින් හෝ දැඩි ගැටුමකින් අමනාපයකින් ඉන්නවා තමන් දනු දැන් මුලාවේ ඉන්නේ කියලා ඉක්මනටම හිත මුදවාගෙන තමා නිසසේ හිත නීම මාර්ගයට යොමු කරගන්න. ඒ විතරක් නෙවෙයි සංකිට්ඨං වාචිත්තං වික්කිට්ඨං වාචිත්තං ආදී වශයෙන් දක්වනවා. සිත හැකිලලා තියෙන කොට එකක් දන්නවා, විසිරලා තියෙන කොට එකක් දන්නවා, සිත සමාහිත වෙන කොට එකක් දන්නවා, අසමාහිත හිතක් දන්නවා, මහගතේත අමහගතේත විමුත්ත සිත අවිමුත්ත සිත සවුත්තර සිත අනුත්තර සිත මේ ආදී වශයෙන් සිතේ විවිධ ප්‍රභේද සඳහන් කළ තියෙනවා. අපේ දැනුම ප්‍රමාණය මත අපට ඒ අවස්ථාවේ සිතේ ස්වභාවය තීරණය කරගෙන අපට ඒ දෙස නුවණින් බලන්න පුළුවන්. බලන විතරක් නෙවෙයි මේ හිත කියන්නේ නාම රූපවල ප්‍රතිඵලයක් විදියට, නැත්නම් ස්පර්ශයේ ප්‍රතිඵලයක් විදියට හටගත්තු මේ විඥාණය ඒ හේතු නිරුදීමේ නිරුද්ධ වෙනවා. මේ විඥානයේ පිළිබඳවත් සත්පුද්ගල සංඥාවෙන් ගන්නෙ නැහැ. ඒ වේදනාව තුළ ආත්මය බැසගන්නේ නැහැ. ඒ විඥානයත් හේතුඵල ධමක සිද්ධාන්තයක් කියන මෙන්න මේ අවබෝධයටපත් වෙලා ඒ සිතෙනුත් තමන් මිදෙනවා. ඊළඟට ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති කියලා දක්වනවා. ධර්මයන්හි නැත්තම් සිතිවිලි ගැන ඒ අනුව බලමින් වාසය කරනවා. නැත්තම් සංඥා සංඛාර දෙක පිළිබඳව බැලීම මෙතින් සඳහන් කරන්නේ. පින්නතුනේ තමන්ගේ හිතේ කාමච්ඡන්ද ආදී නීවරණ තියෙනකොට ඒ නීවරණ කීය කියලා දන්නවා, නැති වෙනකොට නැතේ කියලා දන්නවා. ඒ වගේම නූපන් නීවරණවල ඇතිවීමක් දන්නවා, ඇති වෙච්ච නීවරණයන්ගේ නිරුද්ධ වීමක් දකිනවා, නිරුද්ධ වෙච්ච නීවරණය නැවත නූපදින ආකාරයක් දන්නවා. ධම්මානුපස්සනාව කියන්නේ පින්නතුනේ මේ සතර සතිපට්ඨාන මාර්ගයේ ඉහළම අවස්ථාව. මෙතනදි තමයි කෙලෙස් ප්‍රහිණ කිරීම යන්නේ. මෙතනදි තමයි විශේෂයෙන්ම විදර්ශනාව ප්‍රබලසේ වැඩෙන අවස්ථාව. නීවරණ දුරු වෙනසේ තමා සතිය සම්පජඤ්ඤය ඊටාම ඉහළ මට්ටමක පවත්වා ගන්නවා. ඒ විතරක් නෙවෙයි. රූපාදී ස්කන්ධ පංචකය. රූප රූපං ඉදං රූපං ඉදං රූපස්ස සමුදයෝ ඉදං රූපස්ස අත්ංගමෝ ආදී වශයෙන් මේ රූපය, මේ රූපය ඇතිවීම, මේ රූපය නිරුද්ධ වීම ආදී වශයෙන් වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ හතරම ඒවගේ ස්වභාවයත් හේතු නිසා හටගන්න ආකාරයත් හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධන ආකාරයත් දකිනවා. සමස්ත ජීවිතයේ මේක නිස්කන්ධ පංචකයක් කියලා දකිනවා. ඊළඟට ස්කන්ධ ආසාදී ආයතන, රූපාදී අරමුණු, ඒ තුලින් ඇතිවන සංයෝජන මේවත් පෙරපසු නොවේ මේ මොහොතේ හටගන්නා ස්වභාවය දකිනවා. මේ ස්කන්ධ ආසාදී ඉන්ද්‍රිය කියන්නේ එක දිගටම පවත්නා ස්වභාවයක් නෙවෙයි. මේව හේතු ඇති කලෙහි ආහාරයේ ප්‍රතිඵල විදියට අවිද්‍යාදී හේතු ගණනාවක ප්‍රතිඵල මත අරමුණු ගැටීමෙන් විඥාන ආදී තවත් හේතු රැසක එකතුවකින් මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා. ඊළඟ ආයතනයට යම් කිසි විදියක බලපෑමක් කළා. මේක සත්පුද්ගල ක්‍රියාකාරීත්වයක් නෙවෙයි. මේක හේතුඵල ධර්මක ප්‍රතිඵලයක්. ඊළඟට මේ තැනැත්තා සති ධම්ම විදිය විරිය පීති පස්සදි සමාධි උපේක්ඛා කියන මේ බොජ්ජංග ධර්ම දැන් හොනුවරින් මෙනෙහි කරනවා. මුලදී සති නිමිත්තෙන් ආරම්භ කර මේ ගමන් මඟ සමද කමඨහන් මෙනෙහි කරමින් ඒ ඔස්සේ ආපු අපි කායනුපස්සනාදී මේ අනුපස්සනා වඩලා ටිකෙන් ටික ඉදිරියට ආපු ගමනේදී සති ඉන්ද්‍රිය සති බල පසු කරලා දැන් මේ ඔහු සම්පූර්ණයෙන්ම නිවන් මඟට අවතීර්ණ වෙන අවස්ථාව. ඒ සතිය සති සම්බොජ්ජංගය බවට පත් වෙලා බෝධිඅංගය බවට පත් වෙලා විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සංග පරිණාමෙන් කියලා දක්වපු ආකාරයට විවේකයට බරව, නිරෝධයට බරව, විරාගයට බරව නිවන අභිමුඛ කොට දැන් මේ සතිය වැඩෙන අවස්ථාව. දැන් ਉਹ සම්පූර්ණයෙන්ම බුද්ධ ශ්‍රාවක භාවයට සම්පූර්ණව බැසගෙන උන්වහන්සේගේ සද්ධර්මය මනසේ විශ්වාස කරගනිමින් කෙලෙස් දුරු කිරීම, සතරෙන් නික්මීම, ඒකායන පැතුම පරමාර්ථය බවට පත් කරගනිමින් අඛණ්ඩව වීරයෙන් ධර්ම මාර්ගය තුළ සක්‍රියව බැසගත් ආකාරය. ඔහු සම්පූර්ණම සතිය තුළ ක්‍රියාත්මක වෙනවා. සති සම්බොජ්ජංගේ වැඩෙන ආකාරය දන්නවා. ඒ සති සම්බොජ්ජංගේ වර්ධනය දැකීමෙන් ඉදිරියට යනකොට ධම්ම විජය, ධම්ම විෂය, විෂය කියන විචාරයේම තමයි ඉගෙනගත්තු ආර්ය සත්‍ය, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග, ආරසනික මාර්ග, හේතුඵල ධර්ම මේ වගේ කරුණු සිහි කිරීම ඔහුගේ ජීවිතයේ ඉහළම පරමාර්ථය බවට පත් වෙනවා. මුලින් සති නිමිත්තෙන් පටන් ගත්ත මේ ගමන් මඟ වර්තමානයේ සිට තියාගෙන ආරම්භ කරපු මේ ගමන් මඟ පිනතුනේ බලන කොතෙක් දුරට ආවද මේ අවස්ථාවනට ඔහුට ධර්මයේ තාම ගැඹුරම කාරණා මේ සම්බුද්ධ ශාසනයෙහි වරංගරිදී මුතුමැණික් බඳු සතර සතිපට්ඨාන නැමැති භූමිය තුල මේ පියාගේ විෂය තුල ධර්මඥානය පෝෂණය කරගත්තු තමාගේ ගමන් මඟ විසිතුරු කරගත්තු මේ තැනැත්තා දැන් සති ධම්ම විද්‍යාදී බොජ්ජංග ධර්ම සම්පූර්ණ කරගනිමින් ප්‍රීතිය වඩමින් වේදනා සංඥා ආදීෙහි සැහැල්ලු භාවය ඇති කරගනිමින් ඒ සතිය තුළම හිත සමාධිමත් කරගනිමින් ඔහු මේ හේතුඵල ධර්මයේ සමුදය දකිනකොට, උදේවැය දකිනකොට, ඇතිවීම නැතිවීම දකිනකොට ඔහු ප්‍රඥා සහගත වූ උපේක්ෂාවට පත් වෙනවා. ඇතැම් විට ආරම්භයේදී අපි උපේක්ෂාවට යම් කිසි විදිහක පත් වෙන්න පුළුවන්. නමුත් ඒ අවිද්‍යා සහගතවයි උපේක්ෂාවට අපි පත් වුනේ. නමුත් මේ අවස්ථාව වෙන විට උපේක්ෂා සම්බොජ්ජංගයේ මට්ටමට එනකොට අපි ප්‍රඥා සහගතවයි මේ ගමන් මගේ ඉන්නේ. එතකොට මෙන්න මේ බොජ්ජංග ධර්ම සම්පූර්ණ කිරීමේ ප්‍රතිඵලයක් විදියට ඒ තැනැත්තා මෙතෙක් අසා දැනගත්තු චතුරාර්ය සත්‍ය දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියපු ආකාරයට සතිය දිනු කිරීමේ ප්‍රතිඵල විදියට හිත සමාධිමත් වෙනවා. ඒ සමාධිමත් වෙච්ච හිතෙන් දුක කියන්නේ මොකක්ද? මේ ස්කන්ධ පංචකයේ හට ගැනීම දුක සත්‍ය විදියටත්, ඒ හටගත් ස්කන්ධ පංචකයේ අනුභවය නිසා ඒක උපාදාන ස්කන්ධ පංචක බවට පත් කර ගනිමින් තමන්ගේ අභ්‍යන්තරය ඇති වෙන නන්ද රාගය දුක සමුදය විදියට. ඒ නන්ද රාගය දුරු කිරීම දුක් නිරෝධය විදියට. ඒ සඳහා වූ මාර්ගය ආර්ය ශ්‍රණික මාර්ගය දෘෂ්ටියෙන්ට නොවේටි හේතුඵල ධම දකිමින් මෙදමාවතේ ගමන් කරන මේ ආරස්නගික මාර්ගය මාර්ග සත්‍ය විදියටත් ඔහු අසා දැනගත්ුවේ ධර්මකාරණා චින්තාමය ප්‍රඥාවෙන් මෙනෙහි කරමින් දැන් ඔහු භාවනාමය ප්‍රඥාවෙන් අත්විඳින අවස්ථාව. මේ සියලුම කරුණවල ප්‍රතිඵලය කුමක්ද? යතා යංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති එවං ඛණ්ඩේසු සන්තේසු හෝති සත්තෝති සමුති. රතේක රෝද ආදී කරුණ එකතු වුණාට පස්සේ අපි රතයක් කියලා කියනවා. නමුත් රතේ කියලා ඒ උපකරණ ටික හැරෙන්න 아무දු දෙයක් නැහැ. අන්න ඒ වගේම තමයි රෝපාදී ස්කන්ධ පංචක එකතු වෙච්ච තැන අපි සත්‍යය කියලා කිව්වට සම්මුති වශයෙන් සත්‍ය සංඥාවක් තිබුණට පරමාර්ථ වශයෙන් ගත හැකි කිසිදු සත්‍යයක් මේ තුල නැති බව දකිනවා. කොහොමද දකින්නේ? එකම දේ හැම මොහොතකම හට ගන්න ස්කන්ධ පංචකයේ සමුදය විතරයි ඔහු දකින්නේ. මෙහෙම දකින පමණට ඔහු බාහිර රූපයෙන් නිදහස් වෙනවා. අභ්‍යන්තර මනසෙහි නිත්‍ය සංඥා ආත්ම සංඥාවලින් දුර වෙනා ඔහුගේ සමස්ත ජීවිතයම ප්‍රඥාව තුල ජීවත් වෙන ප්‍රඥාවෙන් අභිෂේක ලැබපු ජීවිතයක් බවට පත් වෙනවා. මෙන්න මේක තමයි බුදුහාමුදුරු දේශනා කළේ අත්තදීපා භික්ඛවේ විහෙතත් සරණාන අඤ්ඤ සරණා. අපේ හිත පිළිසරණක් කොට පහනක් කොට දිවයිනක් කොට වාසය කරන්න. ධම්මදීපා භික්ඛවේ විහෙතත් ධම්ම සරණා න අඤ්ඤ සරණා. ධර්මයේ පිළිසරණක් කොට වාසය කරන්න. ධර්මයේ දිවයිනක් කොට පහනක් කොට වාසය කරන්න කියලා බුදුහාමුදුරු දේශනා කරේ මේකයි. පින්තුනි මේ ගමන් මගේ දෙට යන්න අපි මෙතෙක් බාහිර පුද්ගලයන් ද්‍රව්‍ය මත යකුණු අපේ ජීවිතය වැඩි දියක් තබා අපේ මේ බාහිර භෞතික ශරීරයේ මත හෝ යකුණු ජීවිතය ඒ අවිද්‍යාවෙන් මිදලා අපි අභ්‍යන්තරයෙන් නිවන සැනසෙන විමුක්තිය තමන්ගේ අභ්‍යන්තරයෙන්ම හොයන නිදහස තමන්ගේ අභ්‍යන්තරයෙන්ම හොයන බාහිර කිසිදු කෙනෙක් මත නොයැපෙන ස්වාධීන නිවහල් නිදහස් පුද්ගලෙක් බවට පත් වෙනවා. නමුත් ඔහු මේ ජීවත් වෙන සමාජය තුළ තමාගේ යුතුකම් මැනවින් ඉටු කරන මැනවින් කළගුණ සලකන සිල්වත් ජීවිතයක් ගත කරන යුතුකම් මැනවින් ඉටු කරන මනුස්ස ධම්ම ගේන මිනිස්සේ බවට පත් වෙලා ඉන්නේ. ඔහු අනිත් සත්‍යයන් කෙරෙහි නිරතුරුව මෙසිත පතුරවමින් අනිත් ඇයටත් මේ ධම්මග කියා දෙමින් සුවජ බව තියෙන අනිත් ඇයද මේ ධම්මගට යොමු කර ගනිමින් ඔහු වඩ වඩාත්ම මේ ලැබෙච්ච දුර්ලභ මිනිසාත්ම භාවයේ අති දුර්ලභ අති දුෂ්කර මේ සම්බුද්ධ ශාසනය මොහතක් අපතේ නොයනසේ මේ කාය ආදී සතර සතිපට්ඨානය තුල වාසය කරනවා. එක අතකින් සිහිය දිනු කරගන්නවා, අනෙක් අතින් සම්පජඤ්ඤය නුවණ ප්‍රඥාව සම්මා දිට්ඨිය දිනු කරගන්නවා. බුදුරජාණන් වහන්සේ වසර 45ක් තිස්සේ දේශනා කරපු සියලු ධර්මය සති සම්පජඤ්ඤය කියන මේ වචන දෙක තුල ගොනු කරන්න පුළුවන්. එක අතකින් සිහිය, ඒ සිහියෙන් හිත සමාධිමත් වෙනකොට සමාහිතෝ භික්ඛවේ යථාභූතං පජානාති කියපු විදියට ඒ සමාධිමත් වෙච්ච හිතෙන් මේ සමුදේ වැය පටිච්චසමුප්පාදය හේතුඵල ධම උදේ වැය නුවණින් දකිමින් ස්කන්ධ පංචකයෙහි නිසරු භාවය දකිමින් ඔහු ශුඤ්ඤත අපානිහිත අනිමිත්ත කියන මෙන්න මේ ස්වභාවය කරා ගමන් කරන නිදහස් නිවහල් මිදුණු සැනසුණුදායි පුද්ගලෙක් බවට පත් වෙනවා. එහි ප්‍රතිඵල විදියට පොට්ටස්ස රෝග ධම්මේහි චිත්තං යස්සන කම්පති අසෝකං විරජං හේමං ඒතම් මංගල මුත්තමං කියපු ආකාරයට ලාභලාභ යසයස ප්‍රසංසානින්දා සැප දුක් කියන මෙන්න මේ අටලෝ දහම අභියස කිසිදු ලෙසකින් කම්පාවට පත් නොවන ශක්තිමත් සිතක් සකසාගත්තු මුළු ලෝකයක් එක මොහොතෙන් අහිමි වුණත් ඒ කිසිදු දෙයකින් මානසිකව නොවැටෙන්නේ ඉහළම කෞරුෂය ගොඩනගාගත්තු සත්පුරුෂ මිනිසෙක් නියුණු සැනසුණු තැනෙක් බවට පත් වන්නට මේ අපට බුදුරජාණන් වහන්සේගේ ධම්මග ආලෝකයක් ආශිර්වාදයක් වෙනවා. ඒ නිසා මුලින්ම අපේ සිල්වත් ජීවිත ගත කරමින් යුතුයකම් මනාව ඉටු කරමින් මහන්සිව ධනේ උපයමින් ඕනෝන්ගේ යුතුයකම් වගකීම් ඉටු කරගනිමින් දාන ආදී පින් දාන සිදු කරගනිමින් සති නිමිත්තෙන් ආරම්භ කරන මේ සතිමත් බව සතේන්ද්‍රිය සති බල ඔස්සේ අපේ සති සම්බොජ්ජංගය සම්පූර්ණ කරගනිමින් මාර්ගාංගයක්සේ මාර්ගඵලට පත් වෙන අවස්ථාවේදී සම්මා සතිය තුළ උපරිම ඉදීමෙන් අපේ විද්‍යා විමුක්තිය සාක්ෂාත් කර ගැනීම දක්වා වූ මේ ගමන් මඟ මේ සතිපට්ඨාන මාර්ගය බුදුහාමුදුරු දේශනා කළේ සකේ වික්ඛවේ චරත ගෝචරේ පෙත්තිකේ විශේෂයේ විදියට තමාගේ පියාගේ විෂය බුදුරජාණන් වහන්සේ නැමැති අපේ ආධ්‍යාත්මික පියතුමාගේ විෂයපතය නිවස කුඹුර භූමිය විදියට දැක්වේ සතිපට්ඨානය. අපි යම්කිසි වෙලාවක සතිපට්ඨානයෙන් නික්මුණා නම් සතිපට්ඨානය අපෙන් අහිමි වුණා නම් ඒ හැම වෙලාවම අපි ඉන්නේ මායාවේ වසඟේ. මරුවාට කැමති දෙයක් කරන්න පුළුවන්. අපි දුකටපත් කරන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ ඒ මරුවාගේ විෂයපතෙන් ඉක්මලා හැම මොහොතක්ම සිහියෙන් නුවණින් වාසය කරමින් බුදුහාඳුර සමීපයේ වාසය කරන්න බුදුරජාණන් වහන්සේ පිරිනම් පාසිටියත් අපි යම්කාක් සතිපට්ඨානෙ වඩනවා නම් බුදුහාඳුර දේශනා කරපු විදියට ඒ හැම මොහොතෙම අපි ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ සේවනයේ බුදු කුටිය තුළ බුද්ධ මන්දිරය තුළ බුදුහාඳුරන්ගේ සේවනයේ ඉන්න ශ්‍රාවකයන් බවට පත් වෙනවා. ඉතින් මේ ගමන් මඟ තව තවත් දියුණු කරගන්නට ඔබට මේ ධර්ම දේශනාමය තින්කමත් හේතු වාසනා වේවා. මේ ශ්‍රවණය කරපු ධර්මයේ හොඳින් මතක තියාගෙන නිතිපතා ටිකෙන් ටික හෝ පුහුණු කරගන්නට ජීවිතයට එක්කාසු කරගන්නට උත්සාහ කරන්න. එහි ප්‍රතිඵල විදියට තමන්ටම මේ ධහම සාදෘෂ්ටි වශයෙන් අත්දකින්නටත් මේ ජීවිත කාලයේම ප්‍රතිඵල දකින්නටත් මේ ජීවිතය තුළදීම යම්සි ප්‍රමාණයකට හෝ දුක නිදහස් වෙනටත් අපට ඒකාන්තයෙන්ම මේ ප්‍රතිපදාව හේතු වෙනවා කියන විශ්වාසය ඇතුව වඩා වඩාත්ම ධර්ම මාර්ගයේ දිනට යන්නට අදිස්ථාන කරගන්නට ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගී භාවය ලැබේවා. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් තුළින් ජනිත කරගත් ආ වූ මේ උතුම් පුණ්‍ය ඵලය අපරමි නිමිය ගිය ඥාති වූ දනුමෝදන්ව සුපත් වෙත්වා. සම්‍යක් දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඔබ හැම දෙනාමත් ලෝකයක් සම්බුද්ධ ශාසනයත් බොහෝ කලක් වඳින ආරක්ෂා කර දෙත්වා. පින තුඬ අනුශාසනා කරන මේ පින්කම් ලස්සනට කරගන්නට උදව් උපකාර කරන ගෞරවනීය අපේ සුමන හාමුදුරන් වහන්සේ, නාරද හාමුදුරුව, වජිර හාමුදුරුව, ඇතුළු මේ ස්වාමීන් වහන්සේලා, මේදංකර හාමුදුරුව, වංසානන්ද හාමුදුරුව ආදී ස්වාමීන් වහන්සේලා ඔබට උදව් උපකාර කරනවා නිරතුරුව. ඉතින් උන්වහන්සේලාටත් අපි ආශිර්වාද කරනවා. උන්වහන්සේලාගේ අධ්‍යාපනික ආධ්‍යාත්මික ගමනමක සඵල කරගන්නටත් මේ උතුම් පින්කම ආශිර්වාදයක් වේවා. මේ සියලු පින්කම ආනිසංසයෙන් ඔබ හැම දිනාටම වහ වහාම ධර්ම අවබෝධය කරගෙන දුක නිදහස් වීමට මේ සියලු පුණ්‍ය ධර්මයන් ඔබ හැම දිනාටම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛං භයම් පන්තා ච නිබ්භයං සෝකම් පන්තා ච නිස්සෝකං